संसार सारोग विनीतनीसं सन्नीत सातं सुचिचारदेशं संधीरकं सुन्नतनुपलासं संलापदे सिंफनमे विसासं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् ධම්මසවනකාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛාසන්ධම්මදේශනා සුඛාසංගංස සාමංගේ සමංගානං තපෝ සුඛෝති සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින සංවැලේ මෛත්‍රී බෞද්ධ විහාරස්ථානයේහි සිල් සමාදන් වෙච්ච පින්තුන් සිටින මේ අවස්ථාවේදී මේ හැම දිනාටම ප්‍රයෝජනවත් විදිහේ ධර්ම කරුණා කීපයක් සාකච්ඡා කරන්නයි අප බලාපොරොත්තු වන්නේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අපට ලැබෙන්නේ අපේ සතර වා පින් කරලා ඒකලාව මහත් වූ පින්කමක ආනිසංසයක් විදිහට තමයි අපේ සද්ධර්මය ලබන්නේ. ඉතින් ඒ ලැබෙන අවස්ථාව පින්තුනේ අපේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා අපි කල්පනා කරන්න ඕන. ජීවිතේ ඉතාම වටිනා මොහොතක් තමයි අපි මේ ගත කරන්නේ. ඒ නිසා හැකිතාක් දුරට තමන්ගේ හිත ඒ සඳහා අවධානය යොමු කරගෙන බණහන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. අපේ ධර්ම ශ්‍රවණය කරන්න පින්තුනේ සතර වා පින්දහම් කළා තියෙනවා. පින්දහම් විතරක් නෙවෙයි ඒ පින්කම් කරන අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා සම්බුද්ධෝත්පාද කාලයක ඉපදෙන ලැබෙන්න, ඒ සඳහා සුදුසු වටා පිටාවක් ලැබෙන්න, ඒ සඳහා පහසුකම් ලැබෙන්න කියලා මේ හැම දෙයක්ම අපි සතර ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්කම් කරාට විතරක් පින්තුනේ ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ නැහැ. පින්කම් කිරීමෙන් ඕනනම් රජ කෙනෙක්ගේ රජ කුමාරයෙක් වශයෙන් ඉපදෙන්නත් පුළුවන්. රජමාලිගාවක ඉපදෙන්නත් පුළුවන්. නමුත් වෙනතනින් ධර්ම ශ්‍රවණය කියන එක ලැබෙන්නේ පිනෙන් විතරක් නෙවෙයි. මේ පින්කම් කරන අතරේදී අපි හුඟා ප්‍රාර්ථනා කරලා තියෙනවා. සද්ධර්මයේ තියෙන ප්‍රදේශක හිටියත් පින්තුනේ අපට ඒ සඳහා පාසුකම් ටික නැත්නම් අපිට ආහාර පාන ටික හොයාගන්න හුඟා කාලයක් කැප කරන්න තියෙනවා නම් ඇතැම් විට අපට මේ සඳහා එන්න වෙන්නේ අපට. ඒ නිසා මේ පාසුකම් ටිකත් අපි මේ වෙලෙට ලබලා තියෙනවා. මේ ලැබීමේ සියලුම පාසුකම් ටිකේ ආනිසංසයෙහි ප්‍රතිඵලයක් ආනිසංසයක් තමයි අපි මේ මොහොතේ ගත කරන්නේ. එනිසා මේ මොහොත ලබන්න පින්නතුනේ හිතන්න අප මේක සරල දෙයක් කියලා. මේ බණ අහන්න තමයි පින්නතුනේ අපි මනුස්ස ලෝකෙට ආවේ. මනුස්ස ලෝකෙට ආව විතරක් නෙවෙයි අපි මහන්සියෙන් ඉගෙන කියාගෙන රැකිරක්ෂා කරලා වා ලොකු ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු ගමන ලෙහෙසි ගමනක් නෙවෙයි. දැන් බලන්න අපි ඉස්කෝලේ යනකොටනේ කොයි තරම් නම් දැන් ලංකාවේ උසස් පෙළ විභාගයෙන් පාස් වෙනවා කියලා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද නේ. ලංකාවේ පළවෙනි පන්තියට ළමයි 100ක් ඇතුළත් කරවමින් එයින් විසුද්ධි ආයතන සංඛ්‍යාව දන්නවද කියේද කියලා? ඈ පහුගිය කාලේ තිබුණේ 1.2ක් කියලා. දැන් 2ක් විතර තියෙනවා. ළමයි 100 දෙනෙක් ඇතුළත් කරවතින් ළමයි දෙන්නයි උසස් පෙළෙන් විභාග සමත්තල විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ තරම්ම අමාරු කඩයෙන් පසුකලයි අපි මේ ආපු ගමනක් මේ තියෙන්නේ. ඒ ආපු අයගෙනුත් පින්නතුනේ මේ වගේ රටකට එන එක ලේසි නෑ. ලොකු පරිශ්‍රමයක්, උත්සාහයක්, වීරියක්, කැපවීමක් කළා තමයි ඇවිල්ලා මේ රටට ආවට පස්සේ තාම මුලින් ඉඳන්ම තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නට ඕන. ලොකු පරිශ්‍රමයක් දරලා ඔබ මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පින්නතුනේ ඒ ආපු ගමන මගේ අපි ගන්න ඉහළම ප්‍රතිඵලය තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. දහම් ශ්‍රවණය කරොත් තමයි පින්නතුනේ අපි හරියටම දන්නේ නියම සැප විඳින ක්‍රමය මොකක්ද කියලා. සාමාන්‍ය ලෝක මිනිස්සු සැප විඳින ක්‍රමය කියලා හිතන් ඉන්නේ ආහාර පාන ටිකක් ලබාගෙන, ගියක් දොරක් හදාගෙන, දරුවෝ ටිකක් හදාගෙන ඉන්න එක විතරයි සැප ලබන ක්‍රමය කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනේ ඒකෙන් ලබන සැපයට වඩා මහා සැපයක් ධර්මය තුළින් අපේ ජීවිතවලට ලැබෙනවා. අන්න ඒ සැපය ලබන්නේ පින්නතුනි බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. බාහිර දේවල් වලිනුත් අපට සැපයක් ලබන්න පුළුවන්. නමුත් ඒ සැපේ ලබන්න පින්නතුනි හුඟක් මහන්සි වෙන්න ඕන. හරියට ඊටාම බඩගින්නෙන් ඉන්න වෙලාවක හරියට වී ටිකක් දුන්නා වගේ. බඩගින්නෙන් ඉන්න වෙලාවක වී ටිකක් දුනොත් කොහොමද? වී ටික නිකන් කන්න පුළුවන්ද? වී ටික සුද්ධ කරන්න ඕන, කොටන්න ඕන, පොලන්න ඕන. ඊට පස්සේ ඒක ලිපේ තියන්න ඕන, උයන්න ඕන. ඒ විතරක් ඊට පස්සේ බත් විතරක් කන්න පුළුවන්ද? ආයි බෑ. ආයි තවත් ඉතින් වෑංජනයක් හදාගෙන ලොකු මහන්සියක් දරලා තමයි අපි ඒ කෑම ටික කන්නට ඕන. පින්නතින අපේ අනිත් දේවල් වලින් ලබන සැපයක් මෙන්න මේ වගේ. දැන් බලන්න අපි රැකියාවක් ලබන අපි අවුරුදු කීයක් මහන්සි වුණාද? අපිට කියලා උපාධි සහතිකයක් ලබන්න අපි අවුරුදු කීයක් මහන්සි වුණාද? අපිට කියලා දරුවෙක් ලබා ගන්න, ගියක් ලබා ගන්න, සමන්ට කියලා ගේ සම්පූර්ණ ගේක අයිතියක් ලබන්න, හැබැයි මිට සමහර කෙනෙකුට සමංගෙත්තමයි කියලා ගේ අයිතිය ලැබෙනකොට අවුරුදු 60ක් 70ක් ගිහිලා සමහරට. සමහරට තනිකරම තමන්ගේ ගේ උරුමය ලැබෙන්න මැරෙනකලුත් ලැබෙන්නේ නැහැ සමහරයට. පින්නතුනි මෙන්න මේක තමයි සාමාන්‍ය ලෝකයේ සැපේ ලබන ක්‍රමේ ලක්ෂණය. බොහොම මහන්සියක් දරලා හරියට බඩගින්න වෙලාවට උග්ගහක් දෙනවා වගේ. උග්ගහක් දුන්නාම උග්ගහයෙන් පැණි ටිකක් ගන්න එක ලේසි නෑ පින්නතුනි. ඒකට හුඟක් මහන්සි වෙනවා. අන්න එවැනි ලෝකයක සද්ධර්මයෙන් ලබන සුවය කියලා කියන්නේ පින්නතුනි හරියට බඩගින්න වෙච්ච වෙලාවට හරියට මීවදයක් දෙනවා වගේ. බඩගින්නක් වෙච්ච වෙලාවට මීවදයක් දුන්නාම මේ මීවදේ මුණත් අපට කටේ දාගන්න පුළුවන්, ආයි හොදන්න කියලාවත් අයින් කරන්න කියලාවත් දෙයක් නෑ. පින්නතුනි අන්න ඒ වගේ තමයි බුදුදහම අපි තේරුම් ගත්තොත් තමයි අපි නියම විදියට සැප ලබන ක්‍රමයේ ඉක්මනින්ම හඳුනාගන්නේ. බුදුහාඳුරගේ කාලේ සමහර අය බුදුහාඳුරනේ දෝෂ ආරෝපණය කළා. බුදුහාඳුරනේ මේ ලෝකේ ඉක්මනටම සැප ලබන ක්‍රම තියෙනවා, ඉගෙන කියාගන්න එක, ගොවිතැන් කරන එක. ඉතින් ඒ වගේ ඉක්මනට සැප ලබන ක්‍රම තිබෙද්දී ඔබ වහන්සේ මේ ධර්ම මාර්ගයක් දේශනා කරන මේකට හුඟක් කල් ගත වෙනව නේද? ඇයි මේ මිනිස්සු මේ සඳහා මේ උනන්දු කරවන්නේ කියලා? මෙච්චර ඉක්මනින් රැකී ආරක්ෂා කරලා ධනෙ උපයලා ගොවිතැන් කළා, රැකියාවක් ලැබලා සැපේ ලබන ක්‍රමෙ තිබෙද්දී ඇයි මේ හුඟක් කල් ගත වෙන මේ ධර්ම මාර්ගයක් දේශනා කරන්නේ කියලා? බුදුහාමුදුරුවෝ ඉදින් දේශනා කර දේ තමයි මේ ලෝකයේ හැම දෙයක්ම කාලික දේවල්. හුඟක් කල් ගත වෙනවා. උන්වහන්සේ ඊටාම මැනවින් පැහැදිලි කළ දුන්නා මේ ධර්මයේ දින අකාලික ස්වභාවය මොකක්ද කියලා. පින්නතුනි අන්න එවැනි දහමක් දේශනා කරපු බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගය අපි තේරුම් ගන්නට දරන උත්සාහයක් තමයි මේ අවස්ථාවේදී අපි මේ සිදු කරන්නේ. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, කුද්දක නිකායේහි, ධම්මපදයේ කියන පොතේහි බුද්ධ වර්ගෙන ගාථාවක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. ගාථාවේ තේරුම තමයි සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගේ සමග්ගානං තපෝ සුඛෝ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීම ලෝකයට සැපගෙන දෙනවා. ඒ දහම අහන්නට ලැබීම, බුදුවරයෙක් දේශනා කරන සද්ධර්ම අහන්නට ලැබීම ලෝකයට සැපයක්. ඒ වගේම සංඝයාගේ ස්වාමින් වහන්සේලාගේ සමගිය ලෝකයට සැපයක්. ඒ වගේම සමගි වූවන්ගේ තපස සීලය ලෝකයට යහපතක් ලෝකයට සාන්තියක් කියලා. මේක දේශනා කරන්න හේතුව තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ස්වාමීන් වහන්සේලා එක්තැන් වෙච්ච අවස්ථාවක ස්වාමීන් වහන්සේලා එක රැස් වෙච්ච අවස්ථාවක සාකච්ඡා කරමින් සිටියේ ලෝකයේ සැප පිළිබඳව. රජ කුලයෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා සඳහන් කළා රජගෙදරින් එක තමයි සුවේ කියලා. රජගෙදරින් ඇය තමයි උගා සුවේ විඳින්නේ කියලා. සමහර අය කම් සුවේ විඳපු අය හිටිය අතරේ ඒ අය සඳහන් කරා කාමභෝගී ජීවිත ගත කරන එක තමයි ලෝකේ සුවේ කියලා. ඒ වගේම තවත් සමහර අය කල්පනා කළා රසවත් ආහාර ගන්න එක තමයි සුවයක් කියලා. මෙන්න මේ වගේ සාකච්ඡාවක් තියෙන අවස්ථාවකදී බුදුහාමුදුරෙන් වැඩම කළා. බුදුහාමුදුරෝ සඳහන් කළා ලෝකේ සැබෑම සුවය මොකක්ද කියලා. එතන බුදුහාමුදුර සඳහන් කරනවා ලෝකේ බුදුහාමුදුර කෙනෙක් පහළ වීම සැපයක් ලෝකේට. ඒ වගේම මේ බුදුහාමුදුර දේශනා කරන ධර්මය ලෝකෙට සැපයක්. ඒ වගේම ස්වාමීන් වහන්සේලා සමගින් ඉඳීම ලෝකෙට සැපයක්. ඒ වගේම සමගි වූ අයගේ සිල්වත් බව ලෝකෙට යහපතක් කියලා සැපයක් කියලා. මෙන්න මේ කරුණ හතරයි පින්නතුනේ බුදුහාමුදුරෝ මේ ගාථාවෙන් අපට දේශනා කරන්නේ. විශේෂයෙන්ම මා සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ පින්නතුනේ ලෝකේ පහළ වෙන බුදුහාමුදුරු කෙනෙක්ගේ වටිනාකමත්. ඒ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන්නේ කොයි තරම් දුර්ලභ කාරණයක් වශයෙන්ද කියන කාරණය පැහැදිලි කරන්නයි මා බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ ලෝකේ කලින් කලයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. මේ පහළ වෙන්නේ පින්නතුනේ ඉතාම දීර්ඝ කාලයකට වරක්. බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඉතාම දීර්ඝ කාලයකට වරක්. මේ කාලය පිළිබඳව බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. මිනිසුන්ගේ වයස පින්නතුනි කලින් කල අඩු වැඩි වෙනවා. මිනිසුන්ගේ වයස අවුරුදු 10 ඉඳන් අසංකේය දක්වා යනවා. 10 කියන කාරණේ ඔබ දන්නවනේ නේද? අසංකේය කියලා කාරණේ කොහොමද අසංකේයයේ? අසංකේය කොහොමද ලියන්නේ? අසංකේය ලියන්නේ 1.141 සංඛ්‍යාව. දැන් මිලියනේ ලියන්න 0.6නේ. බිලියනේ ලියන්න 9.0නේ. එතකොට එහෙම බිංදු වැඩි වෙලා 1.140 සංඛ්‍යාව තමයි අසංඛේය කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ අසංඛේය දක්වා මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා. කාලෙකදී වැඩි වෙනවා, කාලෙකදී අඩු වෙනවා. අඩුම වයස තමයි අවුරුදු 10. 10 ඉඳන් අසංඛේය දක්වා වැඩි වෙනවා, ආය අසංඛේය ඉඳන් 10ට අඩු වෙනවා. පින්නතුනි මේක අඩු වැඩි වෙන්නේ කොහොමද? මේක අඩු වැඩි වෙන්නේ අවුරුදු 100ට එක ගානේ. අවුරුදු 100ක් ගත වුණාම එකක් අඩු වෙනවා, නැත්නම් එකක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අඩු වෙනකොට දිගටම අඩු වෙනවා, වැඩි වෙනකොට අඩු වෙනවා. දැන් අපි ඉන්නේ අඩු වෙන කාලෙකද වැඩි වෙන කාලෙකද? ඔව්, අපි ඉන්නේ දැන් ආයුෂ අඩු වෙන කාලෙක. දැන් බුදුහාමුදුරෝ ගෞතම බුදුහාමුදුරෝ වැඩ සිටි කාලේ ලෝකේ පරමායස කොච්චරද? පරමායස අවුරුදු 100යි ඒ කාලේ. බුදුහාමුදුරු වැඩ සිටියේ කාලේ පරමාසු 100යි. එතකොට ඒ 100 ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන්නේ කොහමද? අවුරුදු 100ට එක ගාන තමයි අඩු වෙන්නේ. එතකොට දැන් 100 නම් කොච්චර අඩු වෙලාද තියෙන්නේ නං? 100වත් 36ක් ගිහිල්ලා දැන්. අවුරුදු 2600ක් ගිහිල්ලා. එතකොට එහෙනම් 100ෙන් කීයක් අඩු වෙනවද? 100ෙන් 26ක් අඩු වෙනවා. දැන් 74ට බහලා තියෙනවා. ජපානයේ වගේ රටවල ආයස වැඩි ගතියක් තියෙනවා. නමුත් සාමාන්‍ය ලෝකයේ සමස්ත ලෝකයේ පරමායස කියලා දැන් පිළිගන්නේ 74ක කාලය. ඒත් මෙන්න මේක පින්නතුනේ ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනවා 10 දක්වාම අඩු වෙනවා. 10 දක්වා අඩු වෙනකොට මිනිස්සු ලෝකයේ පිරිහන ගුණධම් වෙනවා. ඒ අවුරුදු 10 වෙනකොට මිනිස්සුන්ගේ ඔක්කොම කටයුතු ටික ඉවරයි. විවාහ වෙලා ඔක්කොම දරුවෝ ලැබලා ඔක්කොම වයසට ගිහලා ඉවරයි අවුරුදු 10 වෙද්දී. මේ අවුරුදු 10ට පස් වුණාට පස්සේ පින්නතුනේ 10 ඉඳන් නැවත මිනිස්සු අර පිරුණාට පස්සේ ගුණධම් ඉතුරු වෙච්ච මිනිස්සු කල්පනා කරනවා අපි පිරුණේ ගුණධම් නැති වෙච්ච නිසා නැවතත් අපි ගුණධම් දිනු කරන්න ඕන කියලා ටිකෙන් ටික ආයි දිනු වෙනවා ගුණධම් වලින්. ඒත් වැඩි වෙන්නේ 100ට 1 ගානේ තමයි වැඩි වෙන්නේ. වැඩි වෙන පින්නතුනේ ආයි යනවා අසංඛේය දක්වා යනවා. ඒ අසංඛේයයට ගිහපු කාලවල සඳහන් කරනවා මනුස්ස ලෝකයේ මිනිසුන්ට ලෙඩ දුක් දෙකයි තියෙන්නේ කියලා. මොකද දෙක? මහලු වීමයි මරණය විතරයි කියලා. වෙන කිසිම ලෙඩ දුකක් නැහැ කියලා කියනවා. අන්න ඒ කාලේ මිනිස්සු දෙවියන්ට කියනවලු ඇයි දිවි ලෝකෙින් මෙහාට එන්න කියලා බොහොම ආඩම්බරයෙන් සඳහන් කරනවලු. දිවි ලෝකයට වඩා සැප සම්පත් තියෙන තැන බවට පත් වෙන මනුස්ස ලෝකෙින්. පින්නතුනි මෙන්න මේ කාලය බලන්න, මේ 10 ඉඳන් අසංඛේයයට ගිහිල්ලා අසංඛේයයෙන් ඉඳන් ආයේ 10ට එන මෙන්න මේ ඉහළට පහළට යන අවස්ථා හතරක් සිදු වෙච්ච සිදුනාට පස්සේ තමයි බුද්ධ කල්පයක් කියලා කියන්නේ. 10 ඉඳලා අර 100ට එක ගානේ අසංඛේයයට යනවා, ආයේ අසංඛේයයෙන් ඉඳන් ආයේ 100ට එනවා. ඒ සෙට් එක අයින් වෙනවා. ආයි තව සෙට් එකක් යනවා. ආයි 10 ඉඳන් අසංඛේයයට යනවා, ආයි පල්ලෙහාට එනවා. ඒ සෙට් එකක් අයින් වෙනවා. ආයි 3 වතාවට 3 පාරටත් යනවා. 4 පාර. අන්නේ 4 පාරක් ගියපු වෙලාවේදී 4ට 1යි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. අන්න එවැනි සෙට් 4 ගානේ ඒ වගේ යනවා 20ක් යනවා. එකේව 4ක් ඔක්කොම 20ක්. ඒ 20ක් ගියාම තමයි මහා කල්පයක් කියලා කියන්නේ. මේ අතරේදී බුදුරජාණන් වහන්සේ එක නමක් පහළ වෙන්නත් පුළුවන්, දෙනමක් පහළ වෙන්නත් පුළුවන්, තුන් නමක් පහළ වෙන්නත් පුළුවන්, හතර නමක් පහළ වෙන්නත් පුළුවන්, පස් නමක් පහළ වෙන්නත් පුළුවන්. ඒ පස් නමක් පහළ වෙච්ච කාලෙට තමයි කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. දැන් අපි ඉන්නේ මහා භද්‍ර කල්පයක. බුදුරජාණන් වහන්සේලා පස් නමම පහළ වෙන කාලෙක තමයි අපි ඉන්නේ. ඒක ඉතාම කලාතුරකින් තමයි එන්නේ. පින්නතුනේ එතකොට අන්නේ ඉහළට පහළට යන 20ක් 20ක් සිදු වෙන කාලයකට තමයි මහා භද්‍ර කල්පයක් කියලා කියන්නේ. එයින් හතරක් ගිය ඒ හතරට එකයි බුදුවරයෙක් පහළ වෙන්නේ. එතකොට 20ක් ගියාම තමයි මහා භද්‍ර කල්පයක් වෙන්නේ. පින්නතුනි මෙවැනි කල්පත් පින්නතුනි මහා භද්‍ර කල්පයක් වුණාට මෙවැනි කල්ප හැමදාම ලෝකේ නැහැ. සමහර කල්ප දින බුදුරු 4 දෙනා පහළ වෙන්නේ. සමහර කල්පවල තියෙන බුදුරු 3 දෙනා පහළ වෙන්නේ. සමහර කල්ප බුදුරු 2මයි පහළ වෙන්නේ. සමහර කල්ප බුදුරු 1 පහළ වෙන්නේ. පින්නතුනි සමහර කල්ප බුද්ධ ශූන්‍ය කල්ප කියනවා. ඊටාම දීර්ඝ කාලයක් කල්පවලිනුත් අසංකේය ගණන් යනවා බුදුවරු නැති කාල. අතිශය දීර්ඝ කාලගත වෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියා බුද්ධ කියන වචනේවත් අහන්න නොලැබෙන කාල. පින්නොතින අන්නේ කාල අතුරෙන් එක බුදුහාඳුරු කෙනෙක් පහළ වෙන කාලයක් ගත්තත් අර මහා භද්‍ර කල්පයක් තුල ගත්තත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ ධර්මයේ තියෙන ඉතාම සීමිත කාලයයි. ඒ වගේම අර 10 ඉඳන් අසංඛේය දක්වා යන කාල සීමාව තුළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන කාලයේ ආයුෂ යම්කිසි සීමාවකදී විතරයි පහළ වෙන්නේ ලෝකේ. ඒ ආයුෂ සීමාව කොහොමද? අවුරුදු 80 ඉඳන් 80,000 දක්වා කාලේ. අවුරුදු 100,000 බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන්නේත් නැහැ. අවුරුදු 50 පරමාවිස තියෙන කාලේ පහළ වෙන්නේත් නැහැ. එතකොට අවුරුදු 80 ඉඳන් 80,000 දක්වා කියන කාල පරාසය අතර වයසකදී තමයි පරමාවිස තියෙන කාලෙක තමයි බුදුහාඳුර කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ පහළ වෙන කාලවලත් නිතරම බුදුහාඳුර කෙනෙක් පහළ වෙන්නේ. ආයුෂ අඩු වෙන කාලෙද වැඩි වෙන කාලෙද? ආයුෂ අඩු වෙන කාලෙක තමයි පහළ වෙන්නේ. ඉතින් පින්නොත්නි අන්න ඒ කාලයකත් ඒ කාලයක් එන්නේ ඉතාම ටික කාලයයි. දැන් මේ පින්නතුන ගණන් හදලා බැලුවාම තේරුම් ගන්න පුළුවන් අසංඛේ යන විදිය බැලුවාම කොහොම බිඳ වැඩි වෙලා යන්නේ. කාලය ගත්තාම 80,000 කියන්නේ පින්නතුන ඉතාම ටික කාලයයි. 80,000ට ඉතින් බිඳ කීයදනේ? එතකොට අසංඛේයයට ඊට වඩා බිඳ තියෙනවා. එතකොට මෙන්න මෙවැනි කාලයක විතරක් ඇයි ලෝකේ බුදුහාඳුර කෙනෙක් පහළ වෙන්නේ? පින්නතුනේක ඉතාම අමාරු දෙයක්. ඒ ප්‍රාර්ථනෙම අමාරු දෙයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්න පින්නතුනේ ඒ අදහස කෙනෙකුට එන්න ඉතාම කලාතුරකින්. ඒ තරම් අමාරු දෙයක් මේක. ඒ වගේම මුලින් අනිත් අතීතයේ බුදුරු දහස් ගණන් ලක්ෂ ගණන් දැකලා ඒ බුද්ධ ශාසනවල යම් යම් ගුණධම් පුරලා මුලින්ම අදහසක් ඇති වෙනවා මමත් මේ වගේ බුදු වෙන්න ඕන කියලා. කාටවත් කියන්නේ නැහැ, හිතන අදහසක් එනවා. ඒකට කියනවා මනෝ ප්‍රනිධානය කියලා. බුදුරු දහස් ගානක් ඇතැමිට ලක්ෂ ගාන ශාසනවල දැකලා මේ වගේ දැන් ඔබ පින්කම් කරනවා වගේ කොහොම දැක දැක යනවා. ගිහිල්ලා හිතනවා අනේ මටත් බුදු වුණොත් හොඳයි කියලා හිතනවා. ඒකට කියනවා මනෝ ප්‍රනිධානය කියලා. ඒ මනෝ ප්‍රනිධානයත් කාලයක් ගත වුණාට පස්සේ ආයේ ඊට පස්සේ වා ප්‍රනිධානය කියලා එකක් පුරනවා. හමු වෙන අනිත්‍යයද කියන මටත් බුදු වුණොත් හොඳයි කියලා. ඒ වගේ තවත් බුදුරු ලක්ෂ ගානක ශාසනවල යනවා. එහෙමත් ගිහිල්ලා ඊට පස්සේ කාය ප්‍රනිධානය කියලා එකක් තියෙනවා. ශරීරය මේ සඳහා කැප වෙනවා. මහන්සියල වැඩ කරනව, ඇතැමිට ලේ දන් දෙනව, ජීවිත පරිත්‍යාග කරනව, ඔහොමත් තවත් බුදුරු දහස් ගානක් සාසනවල යනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා තමයි පින්නතුනේ ඊට පස්සේ රහත් වෙන්න පුළුවන් සියලුම සුදුසුකම් තියෙන අවස්ථාවකදී, බුදුවරේ මුණ ගැහිච්ච අවස්ථාවකදී මෙයා ඊට පස්සේ නියත විවරණ ලබා ගන්නවා. අන්න ඒ නියත විවරණ ලබා ගන්න කම්ම ඉස්තිර නෑ බුදු වෙනවද කියලා. පින්නතුනේ සමහර අය ඉන්නවා මනෝ ප්‍රනිදානයේ පුරල කාලයක් ඇවිල්ලා හිතනවා බෑ කියලා අතාරිනවා. අතාරව රහත් වෙනවා සමහර අය. සමහර අය මනෝ ප්‍රනිදානයත් නිදලා පුරල කාය ප්‍රනිදානයත් මනෝ ප්‍රනිදානයත් පුරල වා ප්‍රනිදානයත් පුරල ටික කාලයක් ඇවිල්ලා ඒත් හිතනවා බෑ දැන් නම් අමාරුයි කියලා රහත් වෙනවා. බුදු වෙන්නේ නෑ. පින්නතුනේ මේ වගේ කලින් කල සමහර අය මගදී මේ අදහස් අත්හරිනවා. ඒ තරම් අමාරු දෙයක්. ඔහොම ඇවිල්ලා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අභියසට මෙයා එනව රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න සියලුම සුදුසුකම් ඇතුව යම් කිසි අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව වෙන විටත් ලක්ෂණ කිහිපයක් තියෙන්න ඕන. සුදුසුකම් ගාන සම්පූර්ණ කරලා තියෙන්න ඕන. රහත් වෙන පාරමිතා පුරලා තියෙන්න ඕන. ඒ වගේම මනුෂ්‍ය ආත්ම භාවයක ඉන්නට ඕන. ඒ වගේම ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් සුදුසු මානසිකත්වයක ඉන්න ඕන. මහාන වෙන්න පුළුවන් සුසුකම් තියෙනට ඕන. මෙනි මගේ සුසුම් ගාන පුරලා බුදුහාමුදුරු කෙනෙක් ළඟට ආවට පස්සේ තමයි මෙයා පළවෙනි වතාවට නියත විවරණ ගන්නෙ. අනේ නියත විවරණ ගත්තට පස්සේ පින්තුනේ එතන සම්පූර්ණ වෙන එතන ඉඳන් සාරාංශික කලබලක්ෂයක් හෝ අටාංශික කලබලක්ෂයක් හෝ සොළසාංශික කලබලක්ෂයක් ආයි පෙරම්පුරන්ට ඕන. එතකොට මෙන්න මෙහෙමන ගමනක් තමයි පින්තුනේ බුද්ධත්වය කියලා කියන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් පින්නතුනේ මේ රහත් භාවයට පත් වෙන නියත විවරණ ගන්න මට්ටම දක්වා ඒ මොහොත දක්වා කිසියම් කෙනෙක් යම්කිසි සත්‍යයෙන් යම්කිසි කායික මානසික දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ ඒ පුද්ගලයාගේ කෙලෙස්වල දෝෂය නිසා තමන්ගේ වරදින්. නමුත් පින්නතුනේ හොඳට අපි මතකයේ තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ නියති විවරණ ගන්න තැනැත්තා එතැන් පටන් ඒ නියති විවරණ ගත්ත දවසේ ඉඳලා යම්කිසි කායික මානසික දුකක් විඳිනව නම් ඒ දුක විඳින කවුරු හින්දද? ඒ දුක විඳින පිනතුනේ අපි හින්ද. ඒක හොඳට මතක තියාගන්න. යම්කිසි විදියෙහි පරිත්‍යාගයක් කළා නම් ඇස්සිස් මස්ලේ දන් දුන්න නම් එතැන් පටන් පිනතුනේ ආහතෙහි ග්‍රහතාරකාවලට වඩා ඇස් දන් දෙනවා. පොළවේ තියෙන පස්වලට වඩා ඇඟේ මස් දන් දෙනවා. මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දෙනවා. ඒ නියති විවරණ ගතට පස්සේ කලින් නෙවෙයි. ඒ පරිත්‍යාගයේ පිනුතුනි සියල්ලක්ම කරන්නේ මතු ලෝකයේ පහළ වෙන අපි වෙනුවෙන්. ඒක සරල දෙයක් නෙවෙයි. දැන් අපිට අපේ ලෝකයේ වැඩිපුරම අපට උදව් කරලා තියෙන කවුද? අපේ අම්මා තාත්තා දෙන්න. ඒ අපේ අම්මා තාත්තා දෙන්න අපට උදව් කරන්න පටන් ගන්නේ කොයි වෙලාවෙ ඉඳන්ද? අපි මව් කුසේ පිළිසඳ ගත්තට පස්සේ ඊට පස්සේ තමයි ඇඳුම් මහානව නේද නොඑක් දේවල් කරනවා. ඉතින් අපි එන්න බලාපොරොත්තු වෙන අම්මා තාත්තා අපි වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන අම්මා හොඳ ආහාර පාන ගන්නවා, ප්‍රවේශම් වෙනවා, හුඟක් දේවල් අපි වෙනුවෙන් කරනවා, බාරහාර වෙනවා, බෝධි පූජා තියෙනවා, මේ හුඟක් දේවල් අපි වෙනුවෙන් කරනවා. ඒ හැමදේම කරන්නේ පිනතුනි අපි ඒ අම්මගේ බවට පත් වුණාට පස්සේ, අම්මට අයිති වුණාට පස්සේ තමයි ඔක්කොම උදව් කරන්නේ. නමුත් වෙන තුන් ලෝකයේ පහළ වෙන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ එහෙම කෙනෙක්ද? අපිව දකින්නත් කලින් මතු අනාගතයේ ලෝකයේ පහළ වෙන අපි වෙනුවෙන් පිනතුනි විශාල කැපවීමක් මේ කරන්නේ. ඒකට මේ කැපවීම කරන්නේ ඇයි? මේ කැපවීම කරන්නේ උන්වහන්සේත් මේ සසරින් එතර වෙලා අපටත් මේ සසරින් එතර වෙන මාර්ගය දේශනා කරන්න. ඒක පිනතුනි සාමාන්‍ය සරල මෛත්‍රියකින් කරුණාවකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අපි කියනවා මහා කරුණාව කියලා. දැන් අම්මා තාත්තගේ කරුණාව තමන්ගේ දරුවන්ට විතරයි. ඈ දරුවා තමන්ගේ ගෙදර දරුවන්ට විතරයි මෛත්‍රිය තියෙන්නේ. ඊට අමතරව යම් ස්මර්ථමකට තියෙනවා. නමුත් ඒ මෛත්‍රිය ඉතාම සීමිත මෛත්‍රියක්. නමුත් ලෝකේ පහළ වෙන බුදුහාඳුර කෙනෙක් කියලා කියන්නේ සතර අපායේ ඉන්න සත්‍යයන් ඉඳන් අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා සියලුම සත්‍යයන් කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ නිසා එවැනි කරුණාවකට ලක් මෛත්‍රියකට ලක් වෙච්ච පිරිසක් තමයි අපි කියලා කියන්නේ. එනිසා අන්නේ බුදුහාමුදුරන්ගේ බුදු ගුණ අපි හැකිතාක් දුරට පිනොතුනි දැනගන්නට ඕන. දැනගත්තු ප්‍රමාණයට අපේ හදවත හරිය ලස්සන වෙනවා. අපේ හිත හුඟා පිරිසිදු වෙනවා. හිතේ තියෙන මානසික දුක් පීඩා හුඟා කඩ වෙනවා. මේ ලෝක යම් කිසි පුද්ගලයෙක් ගැන හිතලා පිනොතුනි අපට අපේ දරුවා ගැන හිතනකොට ලොකු සතුටක් නේද? දරුවා හොඳට ලොකු වෙනවා, දරුවා හොඳට ඉගෙන ගන්න එහෙම කියලා හිතේ සතුටක් තියෙනවා. නමුත් පිනොතුනේ සතුට අඩු වැඩි වෙනවා විටින් විට. දරුවා විවාහ කරලා දීලා අයින් වුණාට පස්සේ සතුට බොහෝ දුරට අඩු වෙනවා. නමුත් පින්නතුනි අපේ යම් කිසි ගුණවත් කෙනෙක් ගැන, සිල්වත් කෙනෙක් ගැන අපේ සිතේ සිතුවිල්ලක් හිතනවා නම් පින්නතුනි ඒ සතුට ජීවිතේ හුඟක් කල් තියෙනවා. ඒ සිහි කරන පුද්ගලයන් අතරිනොත් දැන් බලන්න පින්නතුනි අපි දන්න හුඟක් හිතවත් කෙනෙක්, හුඟක් ගරු කරන කෙනෙක්, අපට හුඟක් උදව් කරපු කෙනෙක් ඈත ප්‍රදේශයක ඉඳලා අපි හම්බ වෙන එනවායි කියලා කිව්වහම අපි යා වෙනුවෙන් ආහාර පාන සූදානම් කරනවා, යා පිළිගන්න අපි සූදානම් වෙනවා. ඇයි එහෙම අපි යා වෙනුවෙන් කැප වෙන්නේ? යාගේ ළඟ ගුණවත්කමක් තියෙන නිසා. අන්න එවැනි පුද්ගලයන් අතර පිනොතුනේ බුදුහාමුදුරු කෙනෙක් කියලා කියන්නේ හැමදාම එක වගේ ගුණධම් ටික ආරක්ෂා කරගෙන හිටිය කෙනෙක්. කවදාවත් සීලෙන් ගුණෙන් අඩුුනේ නැහැ. අන්නේ බුදුහාමුදුරන් ළඟ තිමිච්ච ගුණධම්, ඒ තිමිච්ච උපරිම උත්තරීතර ගුණධම් අපේ ජීවිතේට හිතනකොට පින්නතුනි හදවතට ලොකු සතුටක් එන්නේ අපට. අපට පුද්ගලයන් ගැන අමනාපයක් එන්නේ නැහැ, ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ නැහැ, ද්වේෂයක් හිතෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ රටේ සඳහන් කරනවා පොත්පත් ලියන අය මුලින්ම පටන් ගන්නේ බුදුහාමුදුරන්ට වැඳලා. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා බුදුගුණ මුත්තේපොල් මෙත් බහාවුත් මුත්සිත් නොවේවා කෙනෙක් හිදු පරවැඩ මුත්තියෝමා කියලා. මට හිතෙනවා නම් බුදුගුණම හිතෙන්න. ඒ වගේම මට මං වඩනවා නම් මට මෛත්‍රී භාවනාවක්ම වැඩෙන්න. මං කරනවා නම් පාරට සේවනෙම සිද්ධ වෙන්න. මේ වගේ අපේ අතීතය ප්‍රාර්ථනා කරලා තියෙනවා. සිහි වෙනවා නම් බුදුහාඳුරම සිහි වෙන්න කියලා. පිනුතුනේ මේක සරල දෙයක් නෙවෙයි. අපට හිතෙනවා මේක මේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියපු කතාවක් කියලා. සාමාන්‍යයෙන් අපට ශ්‍රද්ධාවන්ත කියලා කියන්නේ අපි නිකන් අඩු ගුණයක් විදිහට සැලකන්නේ නේ. නමුත් වෙනද ශ්‍රද්ධාව කියලා කියන අපේ හදවතේ තියෙන උතුම්ම ගුණයක් මේක. මේ ගුණය ඇති වෙන්නේ එකතකින් බුදු ගුණ දැනගන්නට ඕන, අනිත් අතින් පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අපි දැනගන්නට ඕන. ඒ දැනගත්තු ප්‍රමාණයට තමයි අපට මේ ලෝකෙ ගැන අවබෝධයක් ඇතිවන්නේ. ඒ වගේම බුදුහාමුදුරන් තිබෙච්ච ඥානය ගැන අපට අවබෝධයක් තියෙනට ඕන. උන්වහන්සේ කොයි වගේ ඥානයකින් යුක්ත වුණාද කියලා. පින්නතුනේ බුදුහාමුදුර මේ ලෝකය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගත්තා. ලෝක ගැන විස්තර කරන පින්නතුනේ මේ එක ඉරක් එක හඳක් තියෙන ලෝක තියෙනවා. අපි සෞර ග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ. අන්නේ සෞර ග්‍රහ මණ්ඩල 1000ක් එකතු වුනහම කියනවා සහස්‍රී ලෝක ධාතු කියලා. සෞර ග්‍රහ මණ්ඩල 1000ක් කියන්නේ පින්නතුනේ සත්වයන් ඉන්න සෞර ග්‍රහ මණ්ඩල 1000ක්. එතකොට මේ අපි ඉන්න ගැලැක්සි එහෙම ගන්නට පුළුවන්. අපි ඉන්නේ මිල්කි වේ කියන්නේ. මෙයා අපි ඉන්නේ මිල්කි වේ එක. මේ අපි ඉන්නේ ගැලැක්සිය. මෙන්න මේ සහසී ලෝක ධාතු වශයෙන් අපට හඳුනන්න පුළුවන්. මේකේ පින්නතුනේ සෞර ග්‍රහ මණ්ඩල ලක්ෂ ගණක් තියෙනවා. මිලියන ගණක් තියෙනවා. ඒ මිලියන ගණ අතරින් බුදුදහමෙන් සඳහන් වෙනවා මේ 1000ක් තියෙනවා සත්‍යයන් ඉන්න සෞර ග්‍රහ මණ්ඩල. එතකොට මෙන්න මේ 1000ක සීමාවට කියනවා සහසී ලෝක ධාතු කියලා. මේ සහස්‍රී ලෝක ධාතුව තමයි රහතන් වහන්සේ කෙනෙක්ගේ ශේස්ත්‍රය. රහතන් වහන්සේ කෙනෙක්ගේ ෆීල්ඩ් එක. රහතන් වහන්සේ කෙනෙකුට ඕනනම් මේ සහස්‍රී ලෝක ධාතුවට ඇහෙන බණ කියන්න පුළුවන්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට බෑ. ඉරිදි බල සහිත රහතන් වහන්සේ කෙනෙකුට මෙන්න මේ සහස්‍රී ලෝක ධාතුව ඇතුලේ වැඩ කරන්න පුළුවන්. මේ ගැලැක්සි එක. පින්නතුනි මෙන්න මේ ගැලැක්සීස් 1000ක් නැවත වැඩි වෙනවා. මේක 1000ෙන් වැඩි වෙනවා. ඒකට කියනවා දිසහසී ලෝක ධාතු කියලා. අර 10 10 සෙට් තියෙන ගැලැක්සීස් 1000ක් එකතු වෙනකොට. ඒකට කියනවා දිසහසී කියලා. අන්න ඒ දිසහසී ලෝක ධාතුත් නැවත 1000ෙන් වැඩි වෙනවා. එතකොට ගැලැක්සීස් මිලියනයක් විතර. එතකොට මෙන්න මේකට කියනවා ත්‍රිසහසී ලෝක ධාතු කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මෙන්න මේ ත්‍රිසහසී ලෝක ධාතු ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා. ඒක පින්නතුනි නැවත 1000ෙන් වැඩි වෙනවා. ඒකට කියනවා චතුසහසී ලෝක ධාතු කියලා. 1.9 ක සංඛ්‍යාව. සෞර ගැලැක්සීස් ගැලැක්සීස් බිලියනය. 1.9 ක සංඛ්‍යාව. 13 පාරක් වැඩි වෙනකොට. පින්නතුනි මෙන්න මේක තමයි බුදුවරයෙකුට ධර්මදේශනා කරන්න බුදුවරයෙක් ධර්මදේශනා කරන සීමාව. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් සීමාව මේක. මේකට කියනවා බුද්ධ විෂය කියලා. හැබැයි බුදුහාඳුරන් කෙනෙක්ගේ විෂය සීමා නැහැ. අචින්තයන් මේකත් මෙන්න මේ සීමාවෙත් තමයි කියන්නේ එක විට බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ සීමාව දැන් අපි ඉන්නේ එකම ගැලැක්සිය ගත්තත් පින්නතුනි හිතන්නේ මේක පොඩි සීමාවක් කියලා. අපි ඉන්නේ මිල්කි වේ එක ගත්තත් ඒකේ සෝලාර් සිස්ටම් මිලියන ගණක් තියෙනවා. එක සෞර එක ගැලැක්සිය විතරක් ඒකේ අරය විස්කම්බේ කියන්නේ මේ කොනේ ඉඳන් මේ කොනට යන මේ රවුම තියෙන එකේ මේ කරකැවෙන සෞර ග්‍රහ මණ්ඩල කරකැවෙන මේ රාමුවේ මේ කොනේ ඉඳන් මේ කොනට යන ආලෝක වර්ෂ වේගයෙන් ගියොත් කොච්චර ගත වෙනවද? මේ තත්පරයට සැතපුන් 184,000 වේගෙන් ගියත් මේ කොනේ ඉඳන් මේ කොනට යන්න ආලෝක වර්ෂ ලක්ෂයක් යනවා. ආලෝකයේ වේගෙන් ගියත් අවුරුදු ලක්ෂයක් යනවා. එතකොට මේ ඉන්න අපි ඉන්න එක ගැලැක්සිය විතරයි. එතකොට ඒ වගේ ගැලැක්සීස් බිලියනයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ විශේෂ ශාස්ත්‍රීය ෆීල්ඩ් එක. ඒ කියන්නේ ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් සත්‍යංගින මේ සීමාවේ. ඒ සීමාවෙත් බුදුවරයෙක් පහළ වෙන්නේ අපි ඉන්න මේ ප්ලැනට් එකේ විතරයි. ඒ අතරින් අනිත් සත්‍යයන් දෙවියන් බ්‍රහ්මයන් වැනි අනිත් සත්‍යයන්ටත් මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට පින්නතුනි මේ සඳහන් කරේ එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සීමාව. හැබැයි මේ සීමාව කියලා කියන්නේ සත්‍යයන්ට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ශක්තිය තියෙන ශේස්ත්‍රය විතරයි මේක. හැබැයි බුදුවරයෙකුගේ ඥානය පින්නතුනි මීට වඩා එහා යනවා. බුදුවරයෙකුගේ විශේෂ සීමාවක් නැහැ. එතකොට එක විට බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇතැම් විට මේන් එහා ඉන්නත් පුළුවන් සමහර විට. හැබැයි මේන් එහා හිටියට පින්නතුනි කිසි විටකත් රහතන් වහන්සේ කෙනෙකුට ඒ ශේත්‍රයට ළඟා වෙන්න බෑ. දැන් අපි කිමු සරුවත් හාමුදුරණ ගත්තත් මේ ශේත්‍රයෙන් එහාට සමීප වෙන්න බෑ. මේ ශේත්‍රයෙන් එහා කියන්නේ අඩුම ගානේ අර මේ ගැලැක්සියෙන් එහාටවත් සම්බන්ධ වෙන්න බෑ. එතකොට එක විට මේ සීමාවෙදී ඇතැම් විට මේ අවස්ථාවේදී තව බුදුහාඳුර කෙනෙක් මේ සීමාවෙන් එහා ඉන්න පුළුවන් සමහර විට. එහෙම නැහැ කියලා නෑ. හැබැයි ඒක අපිට කිසිසේත්ම සම්බන්ධ වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපි මැරිලා ආත්මව කෝටි ගණනක් ගියත් අපිට යන්න බෑ. ඇයි ඒකට හේතුව? අපි නිතරම ඉපදෙන්නේ මේ සීමාවේ තමයි. මේ සීමාවෙන් එහා අපි යන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි මේ සීමාවෙන් එහා නොඉපදෙන්නේ ඇයි? ඈ? කර්මය. බොහොම හොඳයි කර්මය. මොකද අපි මේ අසුර කරපු අය ඔක්කොම යන්නේ මේත් එක්ක යන්නේ. මේ ගැලැක්සියෙන් එහාවත් යන්නේ නැත්තේම. මේ ගැලැක්සියෙන් එහා නෙවෙයි ඇත්තේ මේ ප්ලැනට් එකෙන් එහාටවත් යන්නේ නැහැ බොහෝ විට. ඇතැම් විට ආසියාව උපදින නැහැ, දිගට ආසියාවම උපදින. සත්තු සිව් පහුණත් ඒ සීමාවෙ ඉන්නේ. ඇයි ඒකට හේතුව? මේ තියෙන කර්ම ගනුදෙනුවක් තියෙන. අපි උදව් කරපු අයගෙන් උදව් ලැබෙන්නත් ඕන, කරදර කරපු අයගෙන් ඒවා ලැබෙන්නත් ඕන. ඈ උදා කරපු අයගෙන් සැප සම්පත් ලැබෙන්නත් ඕන, බැනපු අයගෙන් ගහපු අයගෙන් ඒ ගුටි ගන්නත් ඕනයි. ඒ දෙකටම මේ කිට්ටුවෙම තමයි ඉපදෙන්නේ. එතකොට දැන් පිනතුන විද්‍යාවෙනොත් දැන් মালටි යුනිවර්සස් වලට යන කාලේ. දැන් එක යුනිවර්ස් එකක් විතරයි කියලා හිතන් ඉතින් දැන් মালටි යුනිවර්ස් කියලා දැන් කියන්නේ. ඒ තරම්ම යන්නේ නැහැ උපකරණ සියුම් කර කර ලෝකයේ අනිත්‍යව බලන මට්ටමට ඇවිල්ලා. නමුත් වෙනතුනි කිසිදාක මේකේ සීමාවෙන් එහා ඉරිදි බලෙන් ගියත් මේ සීමාවෙන් එහාට යන්න බෑ සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි මේ සීමාව ගෝචර වෙන්නේ. නමුත් බුදුහාඳුරෝ දන්න හැම දෙයක්ම ලෝකෙට දේශනා කළේ නැහැ. බුදුහාඳුරෝ වරක් අර ඇක්ටේරිය වනයක් මැදින් යනකොට කොළ ටිකක් අතරනම් සඳහන් කරනවා මෙන්න මේ අතේ තියෙන කොළ ටික වගේ මම දන්න ටිකෙන් ලෝකෙට දේශනා කළේ ඉතාම ටිකයි, මම දේශනා නොකරපු ටික වැඩි කියලා. හැබැයි එහෙම දේශනා කරපු බුදුහාඳුරෝ මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කළා මගේ අතේ ආචාර්ය මුට්ටි නැත කියලා, ගුරු මුෂ්ටි නැත කියලා. මං කිසිම දෙයක් සංගවාගෙන ඉන්නේ නැතුව සියල්ලක්ම දේශනා කරයි කියලා. එතකොට එක තැනකදී කියනවා මම ටිකයි දේශනා කළේ කියලා, තව තැනකදී කියලා තියෙනවා කිසිම ගුරු මුෂ්ටියක් නැහැ කියලා. මේක වෙනස මොකද්ද? කිසිම ආචාර මුට්ටියක් නැහැ කියලා කියන්නේ නිවන් දැකීම සඳහා දේශනා කළ යුතු කාරණා ටිකක් තියෙනවා නම් ඒ ඔක්කොම දේශනා කළා. එයින් එහා දේශනා නොකර නම් දේශනා නොකර ඇයි? ඒක අපේ බුද්ධියට ගෝචර වෙන්නේ නැති නිසා. අපි වගේ සාමාන්‍යයට නෙවෙයි, සරුවත් හාමුදුරන්ට සමහර ගෝචර වෙන්නේ. ඒ තරම පුළුල් විශේෂ ක්ෂේත්‍රයක තමයි මේ ලෝකයේ තුල පිනොදින අපි ඉන්නේ. එතකොට ඒ සම්පූර්ණ ධාරිතාව ලැබෙන්නේ, සම්පූර්ණම කැපැසිටි ලැබෙන්නේ බුදුවරයෙකුට විතරයි. අන්න ඒ බුදුහාඳුර කෙනෙක්ගේ ඥානය, හැකියාව, ශක්තිය පිනතුණි, ඒ ගුණය සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ඒ වැනිම බුදුහාඳුර කෙනෙක් මුළු ජීවිත කාලයක් මුළුල්ලෙහිදීම සඳහන් කළත් විස්තර කරත් ඒක නිමාටපත් කරන්න බෑ කියලා. ඒ නිසා බුද්ධ විෂය කියන එක අචින්තනීය ධර්මයක් විදියට දේශනා කරනවා. බුද්ධ විෂය අචින්තයයි. බුද්ධ විෂය, ලෝක විෂය, චිත්ත විෂය, කර්ම විෂය මේවා අචින්තනීය ධර්ම හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් පින්නතුනි, එහෙම තත්ත්වයටපත් වෙන බුදුහාමුදුර කෙනෙක් කියලා කියන්නේ ඥාණයෙන් ඉහළටම යනවා, ප්‍රඥාවෙන් ඉහළටම යනවා, කරුණාවෙන් ඉහළටම යනවා. ඉවසීමාදී සියලුම ගුණධර්ම අභ්‍යස පිනතුනි, අයි කිසිඳු කෙනෙකුට නොදෙවෙන විදියට මේ ගුණ සියල්ලක්ම දිනු කරනවා. අකිසිය දීර්ඝ කාලයක් සම්බුද්ධත්වයේ සඳහා මේ ආපු ගමන් මගේදී පරිත්‍යාග නොකරපු දෙයක් නැහැ. නොවිඳපු දුකක් නැහැ. නොදීපු දානයක් නැහැ. දිනු නොකරපු ගුණයක් නැහැ. ඒ හැම දෙයක්ම දිනු කිරීමෙන් අවසාන වතාවට බලාපොරොත්තු වෙන්නේ මොකද පිනතුනි? බුදු වීම සහ ඒ බුදු වීමට පස්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ දහම ලෝකෙට දේශනා කරන්න. මොකද උන්වහන්සේට රහත් වෙන්න සාමාන්‍ය නිවන් දකින්න ඕන නම් රහත්ලා නිවන් දකින්න තිබුණා. නැත්තම් පසේ බුදුවරයෙක් වෙලා නිවන් දකින්නත් තිබුණා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නේ ඇයි? ඕ ලෝකයට මේ දහම දේශනා කරන්න. එතකොට බුදුහාඳුර අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බුදුහාමුදුර අපෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුහම දේශනා කරනවා. ධම්ම දායාදා භික්ඛවේ මා ආමිස දායාදා. ධර්මයට දායාද වන්න, ආමිසයට දායාද වෙන්න එපා. ධම්ම දායාද කියන්නේ මේ දහමට අයිතිකාරයෙක් වෙන, බුදුහාමුදුර නිසා ලැබෙන ලාභ ප්‍රයෝජන වලට හිමිකරුවෙක් වෙන්න එපා. ඒ වගේම බුදුහාමුදුරණ කරන පූජාවලින් උන්වහන්සේට අපේ තියෙන ගෞරවය නිසා මල් පහන්, ආහාර පාන ආදී දාන ආදී අපි පූජා කරනවා. ඒක අපේ ශ්‍රද්ධාව දිනු වෙන්නේ, ඒක අපේ පින දිනු වෙන්නේ. නමුත් පින්නතුනි, බුදුහාඳුර ඒක නෙවෙයි අපෙන් අපේක්ෂා කළේ. අපෙන් අපේක්ෂා කළේ මේ දහම තුල අපි යනව දකින්නටයි. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ වසවර්ති මාර්ය ආරාධනා කළා බුදුහාඳුරණ, ඔබ හන්සේ දැන් බුදුනා නේද, දැන් පිරුවන් පාන කියලා. බුදුහාඳුර සඳහන් කළා මං එහෙම පිරුවන් පාන නෙවෙයි බුදුනේ, මගේ ශ්‍රාවක පිරිස වික්ත විනීත විසරද ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න පිරිසක් වෙනකම් මා පිරුවන් පාන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේට ශ්‍රාවක පිරිසක් ගොඩනගන්න අවශ්‍ය වුණා. ඒ අතර විශේෂන භික්ෂු පිරිසක් ගොඩනගන්න අවශ්‍ය වුණා. භික්ෂු පිරිසක් ගොඩනැගීමෙන් බුදුහාමර අපේක්ෂා කළේ මොකද්ද? මේ දහම දිගට ගෙන යන්න. ඒ නිසා භික්ෂු පිරිසක් ඇති කරනකොට උන්වහන්සේ නීති රීති පද්ධතියක් දාලා තියෙනවා. පැවිදි වෙන්න හැම කෙනාටම බෑ. විශේෂයෙන් ශරීර අවයව හොඳට තියෙන්න ඕන. ශරීර අවයව වල අඩුවක් නම් මහාන වෙන්න බෑ. මහාන වෙන්න පුළුවන් ඇතැමිට, නමුත් උපසම්බදා වෙන්න බෑ. ඇයි එහෙම දේශනා කළේ? සම්පූර්ණ පරිපූර්ණ ආදර්ශවත් පිරිසක් වෙන්න ඕන සංඝයා කියලා කියන්නේ. නැත්නම් ලෝකයා නිග්‍රහ කරන්න ගන්නවා ඒකයි. අන්න ඒ පිරිස උපරිම ආදර්ශවත් පිරිසක් බවට බුදුහාමරපත් කළා. අන්න ඒ පිරිස වෙනුවෙන් බුදුහාමර උපරිම ශක්තිය දුන්නා. ඒ පිරිසට නීති රීති ආදී මගෙන් උපරිම විදියේ විනයක් සහිතව මේක ගෙන යන්නට බුදුහාමර අනුශාසනා කළා. ඒ අතර පිනතුනේ, ලෝකේ හැම දිනාටම බුදුහාමර දේශනා කරපු සුවිශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි ඔබ මේ ශාසනයෙහි අවසාන කෙනා වෙන්න එපා කියලා. ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඇයි එහෙම සඳහන් කළේ? ඔබෙන් මේ ශාසනය අවසන් වෙන්න දෙන්න එපා කියලා. මේක හරියට රිලේ එකක් වගේ. බැටන් එක දැන් අපේ අතට ආවා. අපේ ළඟින් බැටන් එක ගිලිහෙන දෙන හොඳ නෑ. මේක අනාගත පරපුරට දීලා තමයි අපි මේ ජීවිතයෙන් සමුගන්නට ඕන. මොකද ඒ සඳහා විශාල පරිත්‍යාගයක් කරලා කැපවීමක් කළ බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් අපට ගන්න පුළුවන් උපරිම යහපත අපි ගන්නට ඕන. ගන්න ගමන් පිනතුනි මතු පරපුරක් වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් අපි කරන්න ඕන. පිනතුනි දැන් ලෝකේ දැන් තියෙන දැනුම් සම්භාරය ගත්තත් අවුරුදු 4-5000ක දැනුමක් තියෙනවා. ඒ දැනුම ලබලා ලෝකෙට යහපත කරන්න මිනිස්සු කොච්චර මහන්සිල තියනවද? මේ අද මේ අපි පරිහරණය කරන බඩු බාණ්ඩ ටික වාහනේ අපි යන පාර ඒ තත්ත්වෙට ගන්න ලෝකෙ මිනිස්සු කොච්චර කැපීමක් කරලා තියෙද? ඔබ හිතලද තියෙන එක ගැන? ඔබ අද පරිහරණය කරන බඩු බාණ්ඩ ටික පිළිබඳව පරීක්ෂණ කරන්න අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා කී දෙනෙක් අපා යන්නේ නැද්දනේ? ඒවට සත්තු පරිහරණය කළා දැන් ඔය හෙල්මට් එක හදන්න එහෙම ගිහලා අපි මිට කලිනුත් කියවනේනේ හෙල්මට් එක ගැන පරීක්ෂණ කරන්න ගිහිල්ලා වඳුරෝ සිය ගාන ජීවිත පරිත්‍යාග කළා තියෙනවා. වඳුරන්ගේ ඔළුවට දාලා තමයි මුලින් පරීක්ෂණ කළා තියෙන්නේ. ඒ වැඩි ශබ්දවලට හසු කළා හප්පලා ඒ වගේ සත්තු ගැන පරීක්ෂණ කළා තමයි හෙල්මට් එක ඔබ අතට දීලා තියෙනවා. මොටරසයිකල් වල යනකොට පළඳින දෙන හෙල්මට් එක ඒකක් විතරයි පිනතුනේ. බෙහෙත් බලන්න ගිහිල්ලා බෙහෙත් පරීක්ෂණ කරන්න ගිහිල්ලා එක්ස්පෙරිමන්ට්ස් කරන්න ගිහිල්ලා ඒවත් හදා බැලීම් වලදී විශාල පරිමාණයෙන් මිනිස්සු කැපවීම කරලා තියෙනවා. ඒ කරපු කැපවීම නිසා පිනතුනේ කී දෙනෙක් අපා ඉන්නවද මේ මොහොතේදී? ඒ නිසා පිනතුනේ උදහාස ගන්න පින්කම් එයාට අනුමෝදන් කරන්න. එයාටත් ගොඩෙන්න. මොකද අපි අද පරිහරණය කරන්නේ මේ පහසුවෙන් ඉන්න එයාගේ පරිස්සමයේ උත්සාහයේ ප්‍රතිඵල. ඒ නිසා අපි අඩු ගානේ ඒකට හරි කෘතඥ වෙන්න ඕන. ඒ වගේම පින්නතුනි අනිත්‍යයේ වැරදි අඩුපාඩු කංගලදී අපි කොච්චර ඉවසන්න ඕනද? ලෝකේ මිනිස්සු අප වෙනුවෙන් කොච්චර කැපවීම කරනවද ඒක දන්නවද අපි? අපේ කෑම මේසෙට කෑමට ගෙනකොට කී දෙනෙක් ළඟේ පිටුපස්සේ ඉන්නවද? දැන් මේ දවස්වල නම් තව්වේ නේද මිනිස්සු අව්වේ ඉඳගෙන ගොවි පොළවල්වල ඉන්නයි ඉන්නෝනේ. අපිට මේ පොඩ්ඩක් අව්වට බැහැ ඉන්න බෑනේ. මේ අව්වේ ඉඳගෙන පින්නතුනි අපි වෙනුවෙන් අව්වේ ඉන්නවා නිදි මරනවා විශාල පිරිසක් කැප වෙනවා මේක. ඒ නිසා අපට පින්නතුනි මේ ලෝකයේ ඉහළම දහමක් දන්න පිරිසක් හැටියට අපි පින්නතුනි හුඟා ඉවසන්න ඕන. අනිත්‍යගේ වැරදි අඩුපාඩුකම් වලදී හුඟා ඉවසන්න ඕන අපි. අනිත්‍යට අයහපතක් වුණාම අනේ හොඳ වැඩේ කියලා එහෙම කියන්න හොඳ නැහැ කවදාවත්. පින්නතුනි අපි ඉහළම මානසිකත්වයක නිතරම ඉන්නට ඕන. බුදුහාරු දේශනා කරනවා කේवला හේසා භික්කවේ සප්පුරුෂ භූමේ යදිදං කතඤ්යතා කතවේදී කියලා. මේකෙන් කියන්නේ ලෝකේ යම් තාක් ಗುಣදහම් තියෙනවා නම් ලෝකේ තියෙන යම් තාක් හොඳ දේවල් තියෙනවා නම් ඒ හැම හොඳ දහමකම පදනම මොකද්ද? කලගුණ සැලකීම කියලා. කලගුණ සැලකීම මත තමයි ලෝකේ සියලුම ಗುಣදහම් පදනම් වෙලා තියෙන්නේ. දැන් ඔබ මෙතන ඉඳලා නැගිටලා යනකොට මෙතන අස්පරස් කළ යනවා නම් ඒකත් කලගුණ සැලකීම. ඔබ ඇඳුම් ටික හොදනවා නම් ඒකත් කලගුණ සැලකීමක්. වාහනේ හොදනවා නම් ඒකත් කලගුණ සැලකීමක්. ඒ කලගුණ සලකන දේවල් වලින් අපි පිනොතුනි වැඩිපුරම සාමාන්‍ය ලෝකයේ කලගුණ සලකන්නේ කාටද? දෙමව්පියන්ට. පිනොතුනි ඊටත් වඩා කලගුණ සලකන ඕන කෙනෙක් අපි ලෝකේ ඉන්නවා කවුද? බුදුහාමුදුරුවෝ. ඒ වගේම පිනොතුනි මේ දහම මෙතෙක් කල කවුරුදු 2500කට අධික කාලයක් රැකගෙන ආපු ඕ ස්වාමින් වහන්සේලා කෙරෙහි අපි කෘතඥ වෙන්නට ඕන. ඒ කැපවීම නැත්නම් පින්නතුනේ අපට මේ දහම අද ලැබෙන්නේ නැහැ. පින්නතුනේ බොහෝ දෙනෙක් ඒ කලගුණ සලකනවා. ගෙදරක ගහක කොළක ගියක් මලක් ගෙඩියක් හැදුනත් බුද්ධ පූජාව තියන්න ඕන, ස්වාමීන් වහන්සේට පූජා කරන්න ඕන කියන හැඟීමෙන් බොහෝ දෙනෙක් වැඩ කරනවා. මේ කලගුණ සලකන අය. ඒ විතරක් නෙවෙයි අපේ ලංකාවේ හිටිය මව්වරු කොහොමද මේකට කලගුණ සැලකුවේ? ශාසනයට. ඔව් දරුවෙක් ශාසනයට පූජා කළා. ගෙදර තමන්ට ලැබෙන හොඳම දරුවා, ලස්සනම පින්වත්ම දරුවා සාසනෙට පූජා කළා. ඒ නිසා පින්නතුනේ මෙහෙවෙනි ආකාරයෙන් කලගුණ සලකන ගමන් අපි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම ලෝකෙට සැපය කියලා අපි කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවත් එක්කම පින්නතුනේ ලෝකෙට ධර්ම මාර්ගයක් දේශනා කරනවා. කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ කියන මාර්ගය ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරනවා. එතෙක් ලෝකේ මිනිස්සු දුකෙන් නිදහස් වෙන කියලා මොකද කරන්නේ? ලෝකෙ මිනිස්සු දුකෙන් නිදහස් වෙන කියලා කරන්නේ මිල මුදල් ටිකක් හම්බ කරනවා, දරුවෝ හදනවා, ගේ දොර දිනු කරනවා. මේව තමයි දුකෙන් නිදහස් වෙන කියලා ලෝකෙ මිනිස්සු කරන්නේ. පින්නතුනේ ඇත්තෙම මේ දේවල් වලින් දුකෙන් නිදහස් වෙන පුළුවන්ද අපට? පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරියට මේ අපි කරන දේ හරියට දුකෙන් නිදහස් වෙන්න කියලා ආහාර පාන ටිකක් උපයන එක, රැකියාවක් කරන එක, දරුවෙක් හදන එක හරියට දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන කරන මේ දේ ගැන බුදුහාමුදුරුවෝ උපමාවක් දේශනා කළා. හරියට ගිනි ගොඩක් නිවෙන්න කියලා, ගින්දරක් දැවෙන ගින්නක් නිවෙන්න කියලා, ඒ ගින්දරට පුළුවන් කඩදාසි, වියලි, කොලාදිය දමන වගේ වැඩක් කියලා. දුකෙන් නිදහස් වෙන්න කියලා මේ කරන දෙයින්ම පින්නතුනි තවත් දුක වැඩි වීමයි වෙන්නේ. එහෙම නිසා මේව නොකරින කිව්ව නෙමෙයි බුදුහාරු. නමුත් අපි තේරුම් ගන්න ඕන ලෝකේ නියම සැප ලබන ක්‍රමය මොකක්ද කියලා. මෙන්න මේ කරන ක්‍රමයෙන් මිනිස් වැක්තෙම්ම ටිකෙන් ටික යන්නේ දුක වැඩි වෙන පැත්තට යන්නේ. එන්න එන්නම මනසේ තියෙන සතුට අඩු වෙන ගමන කැමේ යන්නේ. ඒ ගමන යන අතරෙදි පින්නතුන අපේ ජීවිතයේ ප්‍රධාන අභියෝග තුනකට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ තමයි ටිකෙන් ටික අපි වයසට යනවා. ටිකෙන් ටික අපි මරණය කරා ළඟා වෙනවා. ටිකෙන් ටික අපි නැවත උපතකට සූදානම් වෙමින් මේ ඉන්නේ. මෙන්න මේ කරුණු තුන නිසා පින්නතුනි ලෝකයේ බුදුහාමුදුරු කෙනෙක්ගේ දහමයක් බැබලෙන්නේ කියලා කියනවා. මෙන්න මේ කරුණු තුන නිසායි ලෝකයට සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ. මෙන්න මේ කරුණු තුන නිසායි ලෝකයට සද්ධර්මයක් අවශ්‍ය වෙන්නේ කියලා කියනවා. අපි කැමති වුණත් නුණත් පිනතුනේ හරියට හතර පැත්තකින් එන මහා ගල් පර්වත හතරක් වගේ වේගෙන් පිනතුනේ මේ හතර අපි කෙරෙහි ළඟා වෙමින් මේ තියෙන්නේ. අපි දැනගෙන හිටියත් නොදැන හිටියත් කැමති වුණත් කැමති නුණත් මෙන්න මේකයි යථාර්ථය. මොනවද මේ එන පර්වත හතර? එක පැත්තකින් ලෙඩ දුක් වෙනවා, මහලු වීම වෙනවා, මරණය එනවා, නැවත උපදිනවා. වේගෙන් පර්වත හතරක් කිසිදු දෙයක් ඉතුරු නොකර වේගෙන් තමන් ඉන්න තැනට වේගෙන් ළඟා වෙමින් තියෙන වගේ මෙන්න මේ හතර ඔබ සිනාසෙමින් හිටියත්, පාටියකට යමින් හිටියත්, විනෝද ගමනක් යමින් හිටියත් හැම වෙලාවෙම මේ හතර ළඟා වෙමින් ඉන්නේ. ඒ නිසා මෙන්න මේ හතරෙන් ජය ගන්න ක්‍රමයක් තියෙනවා නැත්තේ නෑ. හැබැයි ඒක දුවල බේරෙන්න බෑ. දුවල බේරෙන ජයග්‍රහණයක් නෙමෙයි බුදුහාමුදුරේ එක තැනම ඉඳගෙන මනසින් කරන විප්ලවයක් තියෙනවා අපේ. අන්න ඒ මාර්ගය බුදුහාමුදුරේ දේශනා කළේ, අන්න ඒ මාර්ගය තමයි සුඛා සද්ධම්ම දේශනා කියලා ලෝකෙට යහපත වෙන සද්ධර්ම දේශනාව තුලින් අපට කියන්නේ මෙන්න මේක. එනිසා ඒ බුදුහාමුදුරේ දේශනා කරන සද්ධර්මය අපි තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපි ලෝකේ වාසනාවන්තමයි වඩපත් වෙන්නේ. මේ සද්ධර්මය ලෝකෙට සැපයක් වගේම පිනතුනි මේ සද්ධර්මයේ ලේසියෙන් කෙනෙකුට සද්ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නත් බෑ. බොහොම දුෂ්කර දෙයක් මේක. මොකද සද්ධර්මයේ ලෝකේ තිබුණත් පිනතුනි ඒ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි ඒවට කියනවා අෂ්ට දුෂ්ටක්ෂණ කියලා. අභාග්‍ය සම්පන්න අවස්ථා අටක් තියෙනවා. ඇතැම් කාලවල ලෝකයේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරනවා. සමහර සත්‍යයන් ඒ කාලයේහි නිරෙහි දුක් විඳිනවා. ඒ නිරෙයින සත්‍යයන්ට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. සමහර කාලවල බුදුහාමුදුරු කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනා කරන සමහර අය සත්තු සිව්පාවල ඉපදෙලා ඉන්නවා. ඒ අයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. සමහර ඇතම් ඒ වගේම නිරාදෝක් විඳිනා ඉන්නවා. ඒ ඇයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. සමහර කාලවල බුදුහාඳුර කෙනෙක් ලෝකේ පහළ වෙන කාලයක සමහර අය දීර්ඝායුෂ්ක දෙවිවරු වෙලා අරෝපාචර දිව්‍ය ලෝකවල ඉපදෙලා ඉන්නවා. ඒ ඇයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. සමහර අය මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඇතැමිට උපතින්ම මන්දබුද්ධිකයි. ඒ ඇයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. සමහර අය ඈත ප්‍රඥාන්ත ජනපදවල ඉපදෙලා ඉන්නවා. එයාට දහමක් අහන්න තියා දහමක් ලෝකේ තියෙනවද කියලා දන්නේ නැති අය ඉන්නවා. සමහර අය ඉන්නවා දහම තියෙන වටා පිටාවක ඉන්නවා. පිටියත් පින්නතුනි ඒ අය උපතින්ම මිත්‍යා දෘෂ්ටික පවුල ලිපදෙල ඉන්නේ. මේ දහමක් අහන්නේ එයාට එන්න පුළුවන් කමක් නැහැ. සමහර අය පින්නතුනි මේ ඔක්කොම ටිකෙන් මිදිලා සතර අපායනොත් මිදිලා අර දීර්ඝාස්ක දිවුරු වෙන කෙනෙකුත් මිදිලා, මන්දබුද්ධික භාවයෙන්ුත් මිදිලා, ප්‍රත්‍යන්ත ජනපදවලුත් බේරිලා, මිත්‍යා දෘෂ්ටික දෙමාපියන්ගෙනුත් බේරිලා හොඳ ප්‍රදේශයක ඉපදෙලා ඉන්නවා. ඉපදෙලා වන්නකොට කොහොම බුදුවරයෙක් ලෝකේ නැහැ. අබුද්ධෝත්පද කාලෙට. පින්නතුනි මෙන්න මේ අටම ඉක්මවල පින්නතුනි මෙන්න මේ අවස්ථාවට ආවයි කියලා කියන්නේ. මේක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. ඒකට මෙතෙන්ට ආවට දහමක් ඇහුනට හැමදෙනාම මේකෙන් ප්‍රයෝජන ගන්න දක්ෂක් නැහැ පින්නතුනි. මේකට ලොකු පිනක් තියෙනවා. පිනක් තියනවාද කියලා බලන්න ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. කෙනෙක් සතර කොයිතරම් දුරට පාරමිතා පුරාගෙන ආපු කෙනෙක්ද කියලා බලන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකද ඒ තමයි සාවධානව මේ බණ අහන්නට කොච්චර සූදානම්ද කියන කාරණේ. ඔබ හැම දිනෙකම ටික දිනෙක වුණත් ඒ සූදානමින් වුණාවෙන් බණ අහන්නේ. අන්න ඒකෙන්ම කියනවා ඔබ පාරමිතා පිරිච්චය කියලා. සතරම් වා පින්දහම් කරගෙන ආපු කෙනෙක් කියන සලකුණ ඒ තුල තියෙන ඔබ තුල තියෙනවා. එහෙම නැත්නම් ඔබට මේ මොහොතේ ඉන්න බෑ. කොහොම හරි ක්‍රමයකින් අයින් වෙලා යන්න වෙනවා. පින්තුනේ මේ වටා පිටාව ලැබෙන්නේ නිකන් නෙවෙයි. ඒක ලොකු කුසලයක ආනිසංසයක් විදියට. එනිසා මෙන්න මේ දහම තුලින් තමයි පින්තුනේ බුදුහාඳුර අපි හඳුනාගන්නේ. නැත්නම් අපි බුදුහාඳුර හඳුනාගන්නේ අර අම්මා පොඩි කාලේ අපට බුදු සාදුට වඳින්න කියලා අර අධ්‍යක එකතු කළා. වඳින්න කිව්ව පුරුද්ද තමයි අපිට බොහෝ විට දිග කලක් යන්නේ. අම්මට ආත වැඳ නිසා, අම්මට ආත පන්සල් එක්කන් ගිය නිසා අපිත් වඳිනවා. නමුත් පින්තුනේ බුදුහාඳුර දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්වතින් තමයි උන්වහන්සේ දකින්නේ කියලා. ඒ වගේම යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා කියනවා. යම් කිසි කෙනෙක් පින්තුනි පටිච්චසමුප්පාදේ දැක්කොත් තමයි බුදුහාඳුර දැක්කා වෙන්නේ. එහෙම නැතුව බුදුහාඳුරත් එකට දෙවරම් වෙහෙර හිටියත් බුදුහාඳුර හඳුනාගත්තේ වෙන්නේ නැහැ. ඒ නිසානේ දෙව්දත් හාඳුර ගැන කියන්නේ නේ. ඉඳින්ද එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ විඳ දුක් සසර අනේ දෙව්දත් නොදොඩු මොක්කර කියලා. දිනතින් බුදුහාඳුර දකින්න පුළුවන්කම තියෙන්නේ බුදුහාඳුරට සැබෑ ගෞරවය දක්වන්නේ බුදුහාඳුරට නියම විදියට අපි වඳින්න හුරු වෙන්නේ මුළු හදවතින්ම වඳින්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තේරුම් ගත දවසට. එදාට පින්නොතින අපි ඇතැම්ල කායික වඳින්නේ නැහැ. හැම මොහොතෙම තමන්ගේ හදවතේ බුදුහාමුදුරු ඉන්නවා. තමන්ගේ හදවතේ ධර්මයේ තියෙනවා. තමන්ගේ හදවතේ නිතරම මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා සමග තමන් ජීවත් වෙනවා. එදාට පින්නොතුනි තමන්ගේ මුළු ලෝකය මේ තෙරුවන. තමන් හැම දෙයක්ම කරන්නේ තෙරුවන ඉදිරියේ තියාගෙන. ඇඳුමක් ගත්තත් ගන්න පන්සලට අඳින්න පුළුවන් ඉදියට. ගියක් හැදුවත් ගාන හදන්නේ දානෙට කොහොමද හාඳුරු වැඩියොත් කොහොමද දානශාලාවට සකස් කරන්නේ බුදුගෙට කොතනද ඒව හිතලා තමයි ගියක් හදන්නේ. වාහනයක් ගත්තත් ඒක කරන්නේ ඒ විදියටම තමයි. පන්සලට යන කොහොමද පන්සලට යන ගැළපෙනවද ඈ සමහර අය ඉන්නවා වැඩි දෙනෙකුට එන්න පුළුවන් ඉදියට. දැන් මේ සමහර අය ඉන්නවා වාහන ගන්න ඉන්නවා. පිනුතුන වාහනේ ඉඳන්ම පාට වෙනස් කරන සමහර අය. සමහර අය ගන්න මේස් දෙකේ ඉඳන්ම වෙනස් කරනවා. ඒ තරම්ම පිනුතුනි කැපවීමක් කරනවා මේ දහම හිතට ආවට පස්සේ. දහමේ ආස්වාදය ලැබෙන්න එයාගේ ජීවිතයේ සතුට තියෙන මේත් එක. එයා රැකියා නොකර ඉන්නේ නැහැ. එයා ඉගෙන නොගෙන ඉන්නේ නැහැ. එයා ඉගෙන ගන්නවා, රැකියා කරනවා, යහළුවන් ඇසුරු කරනවා. ඒ මොනවා කරත් ඒ හැම දෙයක්ම කරන්නේ දහම පැත්ත බලාගෙන. දහමට තමන්ට බාධාවක් නම් දහමේ හැසිරෙන්න එයා අනිත් හැම තැනදී මේ වගේන් හැකියතාම් දුරට වැළකෙනවා. කරන රැකියාව වැඩිපුර ආදායමක් ලැබෙන රැකියාවක් වුණත් දහමට නොගැලපෙන දෙයක් නම් දහම් මඟට බාධාවක් නම් එයා රැකියාවෙන් වෙන් වෙලා අඩු ගැටුක් තියෙන තමන්ට දහමේ හැසිරෙන්න පුළුවන් රැකියාවක් තෝරගන්නවා. දරුව වැඩිපුර හදන එක බාධාවක් කියලා හිතෙනවා නම් ඒකෙන් උනත් තමන් පාලනයක් වෙනවා. පින්තුනේ හැම දෙයකින්ම තමන් මේ දහම ඉදිරියේ තියාගෙන තමයි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ. ඇයි ඒකට හේතුව? එයාට ජීවිතේ වටිනාම දේ තමයි ධර්මය. එයාට වටිනාම දේ තමයි තෙරුවන කියලා කියන්නේ. පින්නතුනේ මේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට මොකද දේශනා කරන්නේ? මෙච්චර කාලයක් පෙරම් පුරලා විශාල පරිත්‍යාගයක් කරලා පාරමිතා පුරලා ලෝකෙට පහළ වෙන බුදුහාඳුරු කෙනෙක් ලෝකෙට මොනවද දේශනා කරන්නේ? ඔව්, ලෝකෙට දුකෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කරන්නේ. පින්නොදුනි, මොකද්ද දුක කියලා කියන්නේ? හෑ? ඔය සසර ගමන දුකක් වෙන්නේ කොහොමද? දැන් අපට පේන්නේ මේ ජීවිතේනේ. මේ ජීවිතේ ඉඳලා කිව්වොත් මොකද්ද දුක කියලා කියන්නේ? හෑ? හා? ඔය ඉපදීම දුකයි හරි. ඉපදීම දුකයි, ලැදවීම දුකයි, මරණය දුකයි, ඔක්කොම හරි. නමුත් නියම දුක කියලා කියන්නේ මොකද්ද? ඔය දැන් බලන්න, දැන් උදාහරණයක් ගන්න. දැන් අපිට මෙතෙන්ට එනකොට කවුරු හරි බැන්නයි කියමු. එන්න කලින් අපිට කවුරු හරි බැන්නා. අපට ඒ දැන් ගැන හිතනකොට මොකද ඇති වෙන්නේ හිතට? හිතට දුක. අපේ කවුරු හරි ළඟම ඥාතිවරයෙක් මිය ගියා. ඒ මිය ගියාට පස්සේ අපට හිතට මොකද ඇති වෙන්නේ? දුකක් නේ. අනේ එතනින් ගමු අපි. අපට තේරෙන දුකනේ. දැන් ඉපදීම දුක ඇකි උඩ දැන් තේරෙනවද? දැන් අපි ඉපදිලානේ ඉන්නේ නේ. ඉපදීම දුක තමයි ඒකේ වරදක් නැහැ කිසිම. නමුත් ඉපදීම දුක ඇකිවට අපට ඇත්තෙන් මේක දැනට අහුවෙන්නේ නැහැ ඒක. අපට තේරෙන විදිහෙන් අපි දුක තේරුම් ගමු. දැන් අපි කිව්වා අපේ ළඟම ඥාතියෙක් මිය ගියම අපට දුකයි කියලා නේ. ඇත්තටම අපට දුකක් වන්නේ දැන් අපි කියමු රහතන් වහන්සේ ඒ මිය ගියපු කෙනා ගෙම දරුවෙක් ඇතැමිට රහත් වෙලා තියෙනවා. ඒ රහතන් වහන්සේට දුක තියෙනවද? ඇයි දුක නැත්තේ? අපි අපේ අම්මගේ මරණයේදී අඬන්නේ ඒ අම්මම රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් ඉන්න කෙනා නොඅඬන්නේ ඇයි? ඈ? ඒතකොට දැන් රහතන් වහන්සේ මේ පියන් පන්සලට ඇවිල්ලා ඉන්න රහතන් වහන්සේත් අම්මට පින් අනුමෝදන් කරනවා. රහතන් වහන්සේට අම්මට බණ කියලා තියෙනවා. බැඳීමක් නැද්ද රහතන් වහන්සේගේ? මමත්වේ මගේ අම්ම කියලා කියනවා රහතන් වහන්සේත් කියන. දැන් බුදුහාමරෝ මම ශ්‍රාවකයන් කියලා තියෙනවා, මගේ ශ්‍රාවකයා කියලා කියලා තියෙනවා. මමත්වේ හරි, ඔබතුමියගේ උත්තරේ හරි. නමුත් අපි බොහෝ විට හිතන්නේ මේ මගේ කියලා කිව්වොත් දුක ඇති වෙනවා. අපි බොහෝ විට හිතන්නේ මේ වචනවලයි දුක තියෙන්නේ කියලා. පින්නතුනේ ඇත්තෙම දුක තියෙන්නේ අපි හිතාගෙන නිවිදි අපේ ආකල්පය, අපේ චින්තන විදියේ වරද මේක. මොකද්ද වරද කියලා කියන්නේ පින්නතුනේ? මිය ගිය කෙනෙක් වෙනුවෙන් අපි හඬනකොට බලන්න අපේ මනසේ ස්වභාවය මොකද්ද කියලා. අපි හඬනකොට මොකද්ද අපි කියන්නේ? අනේ මේ මැරිච්ච කෙනා මට සැලකුවේ මෙහෙමයි, මට උදව් කළේ මෙහෙමයි, මාව ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි. මේක තමයි අපි කියන්නේ. ඒ කියන මොහොතේ පින්නොතින අපි කොතනද ජීවත් වෙන්නේ? අපි අතීත අධ්‍යක්ෂෙම ජීවත් වෙන්නේ මේ. ඒ දැන් තියෙන ස්වභාවයෙන් නෙවෙයි අපි මේ මොහොතේ ජීවත් වෙන්නේ. අර අතීතේ නිරුද්ධ වෙච්ච අතීතයේ නැවත උපදවාගෙන අන්න ඒකෙන් තමයි අපි මේ දුක් විඳින්නේ. එතකොට පින්නොතින බුදුහාමර දුක කියන කරුණ විස්තර කළා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා ආදී පටන් අරන් උන්වහන්සේ සියල්ලක් මේකට බැඳලා අන්තිමට කියනවා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. මොකද්ද මේ පංචඋපාදානස්කන්ධයේ දුකයි කියලා කියන්නේ? මේ දුකයි කියලා කියන්නේ පින්නතුනේ අර අතීතේ නිරුද්ධ වෙච්ච පංචඋපාදානස්කන්ධය. ඒ නිරුද්ධ වෙච්ච බව නොදැන ඒක නැවත අල්ලගෙන නැවත නැවතත් අලුතෙන් උපදවා ගනිමින් කරන මෙන්න මේ මානසික විප්ලවයයි දුක කියලා කියන්නේ. යම් කිසි සිද්ධියක් සිහි වෙනකොට අතීත සිද්ධියක් අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා නම් මෙන්න මේකයි පින්නතුනි දුක කියලා කියන්නේ. ඒ නිසා එහෙනම් දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? දුකෙන් නිදහස් වෙන නම් පළවෙනි පියවර තමයි මේක සුතමේ පඤ්ඤාවෙන් දැනගන්නට ඕන. මෙන්න මේකයි සිද්ධාන්තය කියලා. චින්තාමේ පඤ්ඤාවෙන් මේක නැවත නැවත සිහි කර කර මෙන්න මේක හිතන වාර ගන්න, මෙන්න මේ දැනුම තමන්ගේ මනසේ ස්ථාවර කරගන්නට ඕන. භාවනාමේ පඤ්ඤා විදියට සමත විදර්ශනා භාවනාව වඩමින් මෙන්න මේ යමක් සමන්ට සිටිවිල්ලක් හිතෙනකොටම දැන් මේ හිතෙන්නේ මෙන්න මේ පංච උපානස්කන්ධය නේද, මේ අතීතේ නිරුද්ධ වෙච්ච දේ නේද කියලා තමන් නුවණින් දකින්නට දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක අපි දකින්න හුරු වෙනවා නම් පින්තුනි, ඒ මොහොතේ අපි ජීවත් වෙන්නේ පංච විඥානයේ ඉක්මවලා මනෝ විඥානයේ මට්ටමටපත් වෙනවා. සාමාන්‍යයෙන් අපි දුක් සැප විඳින්නේ දැනට මේ පංච විඥානයේ ටික ඇති දෙයක් විදිහට අරගෙන. ඇත්තෙම දැනුත් අපි දුක් විඳින්නේ මනෝ විඥානයෙන්මයි. නමුත් අපි දැන් අපට හිතෙන්නේ දැන් මේ හඬෙන් මේ සැප ලැබෙන්නේ නැත්තම් දැන් මේ දකින පින්තූරයේ බුදු පිළිමේ නිසා මේ මොහොතේ ඇසින් දකිමින් අපි මේ දුක් සැප විඳින්නේ කියලා අපට හිතෙන්නේ. පින්තුනේ යථාර්ථ වශයෙන් ගත්තොත් අපට ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා පහකුයි මන කියන විඥානයකුයි තියෙනවා ඉන්ද්‍රියකුයි. මේ පහෙන් මුල් පහ පින්නතුනි මුල් පහට පුළුවන් කමක් නැහැ අපට දුක් සැප දෙන්න. ඇයි බැරි? ඒක ඊටාම මොහතකින් ඇතිවෙලා නිරුද්ධ වෙනවා. ඒකේ යුත් ඒකේ වගකීම ඒකේ රාජකාරිය එතනින් ඉවර කළා බාර දෙනවා මනසට. දැන් ඇසෙන් රූපයන් දකිනකොට වර්ණ මාත්‍රේ විතරයි ඇසින් ගන්නෙ. රූපය හඳුනා ගන්නකොට ඒක මනෝ විඤ්ඤාණයට ගිහිල්ලා. මේ ඔබ මගේ අහන මේ ශබ්දය ඔබ තේරුම් ගන්නකොට ඔබ තේරුම් ගන්නේ සෝත විඤ්ඤාණයද මනෝ විඤ්ඤාණයද? මනෝ විඤ්ඤාණය. ඇහිලා ශබ්දය එතනම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙන එක ඊළඟ මොහොතේ මනෝ විඤ්ඤාණයෙන් ධර්මාලම්බණයක් විදිහට අරගෙන හඳුනා ගන්නකොට මනෝ විඤ්ඤාණයට ගිහිල්ලා. එතකොට පින්නොතුනි මෙන්න මේක තේරුම් ගත්තොත් ඒ තැනැත්තා ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙන මාවතේ මේ තැනැත්තා ඉන්නේ. මේ මාර්ගයට යනකම් පින්නොතුනි අපට පසු කරන්න ඕන පියවර ටිකක් තියෙනවා. මේක තමයි අවසාන යථාර්ථය. හැබැයි මේ යථාර්ථය පින්නොතුනි සරල දෙයක් නෙවෙයි. මේක ටිකක් ගැඹුරු දෙයක්. හැබැයි මේක තමයි මාවත කියන එක ගැන අපට මුලින්ම පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. පින්නතුනි මේක අපි අසා දැනගත්තත් ඒ දැන ගැනීමෙන්ම පින්නතුනි මහත් වූ කුසලයක් අපට ලැබෙනවා. එහෙම ලැබෙන්නේ සතර කරපු මහා පින කානිසංශයක් විදියට. පින්නතුනි ධර්මයේ නාමයෙන් අපට නොයෙක් දේවල් අහන්න පුළුවන්. නමුත් හරියට පටිසම්පාදයේ සහිත ධර්ම දේශනාවක් ඇහෙන්නේ පින්නතුනි තමන්ට ඥාන සම්පතිය ලැබීමක් විදියට. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. මෙන්න මේක අන්තිමටම අවබෝධ කරගෙන අවසාන ප්‍රතිඵලය තමයි යමක් දකිනකොටම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා නුවණින් දකින හුරු වෙනවා පෙරපසු නොවි. මේකට තමයි දිත්තේ දිට්ඨ මතං කියලා කියන්නේ. ආයි මේක දැක්කොත් යාට ඉතුරු වෙලා අනුවෙන්ජන වශයෙන් අර රාකලේ ඉතුරු වෙච්ච අන්තිමට අඩිය තියෙන රාමණ්ඩි ටික වගේ ඉතුරු වෙන දෙයක් නැහැ යාට. යමක් ඇහෙන් රූපයක් දැක්කනම් දකිනකොටම දන්නව මේක අතීතයෙන් මෙතෙන්ට ආව නෙවෙයි මෙතනින් අනාගතය යන දෙයක් නෙවෙයි. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියලා මේක දහමේ සඳහන් වෙනවා. මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. දැකලා යාට ඊළඟ මොහොතට අරගෙන යන දෙයක් නෑ යාට. මෙතනිය හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. හොඳට මතක මේකෙන් කියන්නේ අමතක කරන්න කියලා. ඔක්කොම දේවල් අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අමතක කරවතින් ලොකු වැරදීමක් ඒක එකයි. අමතක කරවතින් තමන් සතිය දිනු කෙනෙක් වෙන්නේ නැහැ. අමතක කිරීම නෙවෙයි කරන්නේ. අර කෙලෙස් හැටියට ඉතුරු කරගන්න එකයි නතර කරන්නේ. ඉතුරු කරගන්නේ නැත්තේ මේක ඇතිවන දේ ඇතිවන තැනම නිරුද්ධ වෙන බව දැනගත්තොතින්. මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. ආයතන කියන්නේ ඇස නැමැති ආයතනේ දක්ෂ වෙන්නට ඕන. කන නැමැති ආයතනයේ දක්ෂ වෙන්නට ඕනේ. මෙන්න මේ ආයතන හයේ දක්ෂතාවයට කියනවා ආයතන කුසලතාවය කියලා. මෙන්න මේක තමයි පින්නතුනි අපේ හැබෑ කුසලාණේ. මෙන්න මේක දැන් අපි ඉස්කෝලේ යනකොට කුසලාණියම ලබනවනේ නේ, ක්‍රීඩා උත්සවවලදී එහෙම නේ, කප් එහෙම ගන්නවනේ නේ. පින්නතුනි මෙන්න නියම කුසලතාවය. ඇසෙන් දකින රූපය ඒ මොහොතේ ඇති වෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා නෝනින් දකින්නට හුරු වීම. මෙන්න මේ යන ගමනේදී පින්නතුනේ මුලින්දම් අපි පියවර ටික පොඩ්ඩක් බලන්න ඕන. මුලින්ම හැකිතාක් දුරට පින්නතුනේ ධර්මය අහන්නට ඕන මේට අදාළව. අහන්න අහන්න පළවෙනි පියවර තමයි හැකිතාක් දුරට අකුසල වලින් මිදෙනවා. සම්බ පාපසකරණන් කියපු විදියට හැකිතා සිතින් කයින් වචනයෙන් සිදුවන වැරදි අඩුපාඩුකම් වලින් හැකිතා දුර වෙනවා. කුඩා කුහුඹියෙක් මදුරුවෙක් මරණයක ඉඳන්ම දුර වෙනවා තමයි. ඒවකින් වෙන් වෙනවා. ඒ අතරේ පින්නතුනේ ප්‍රධානම දෙයක් තමයි මේ අවබෝධය ලැබුණාම වෙන ප්‍රධානම දෙයක් තමයි ජීවිතේ වෙනවා. මොකද ඒ තමයි කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්න ඕන විදිහ දෙකක් තියෙනවා. එකක් කට දාන දේ, අනෙක් එක කටෙන් පිට කරන දේ. ධර්මයෙන් ලැබෙන පළවෙනි ගාඩ් එක තමයි මෙන්න මේක පිනුතු. වා කට පරිස්සම් කරගන්න. අතපය පරිස්සම් කරන්න කලින් පරිස්සම් කරගන්නේ කට. කට දාන්නේ නම් මොනවද යම්මත් කමන්නේ. ඒක Tamanට විතරේ හානිය වෙන්නේ. නමුත් කටින් පිට කරන දේවල් පිනතුනේ වා පරිස්සමෙන් මොන පිට කරනවා. සම්මා දිට්ඨිය ඇති වෙච්ච ගමම්ම සම්මා සංකල්ප ඇති වෙනවා. සම්මා සංකල්ප ඇති වෙච්ච ගමම්ම කායික සංවර වෙන කලින් සම්මා වාචාව වෙන්නේ. පිනතුනේ අපි හුඟා දෝෂ දර්ශනෙට ලක් වෙන්නේ. හුඟා අපට හිත්යවුල් ඇති වෙන්නේ. අපි වචනේ කියපු දේවල් වල අඩුපාඩු කන් නිසා. ඒ නිසා වචන කතා කරද්දී පිනතුනේ හුඟා පරිස්සම් වෙන්න. මුලදී අපි මේක හිතලා කරන්නේ වා පරිස්සම් වෙනවා. නමුත් පින්නතුනේ පහුවෙන්න අපට දර්ශනේ ඇති වෙන්නේ නැති වෙන්න Taman නොදෙනවත්ම මේ පාලනේ වෙනවා. Tamanට තියෙන සම්මාදිටිය ඇති කර ගැනීම විතරයි මේට අදාළ බණ හැකිතාඳුරට අහන්න. ඒ අහන බණ යෝනිසෝ මනසිකාරෙන් නිතර නුවණින් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න Tamanට බලෙන්වත් පින්නතුනේ වැරදි දෙයක් කියන්න බැරි වෙනවා. ඇත්තෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වචන පිට කරන කලින් ඇත්තෙන්ම විතරක කියලා විතක්ක විචාර කියලා දෙකක් මනසේ යෙදෙනවා. විතක්ක විචාර දෙකයි මෙතන පිට වෙන්න කලින් ඇත්තෙන්ම සම්මා සංකල්පවලත් යන්නේ ඒක. සම්මා සංකල්පවලත් යනවා ඒක. විතක්ක විචාර දෙක නිවැරදි වීම තමයි වචනේ නිවැරදි වීම කියලා කියන්නේ. මෙතනින් විතරක් අටවහගෙන හිටියද බෑ. හිතින් නොඑක් දේවල් හිතේ තියෙනවනම්. ඉතින් ලෝකයටම බුදුහමෝ දේශනා කළා කතා නොකර හිටියට මුනිවරයෙක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා කතා නොකර ඉඳීමම නෙමෙයි තියෙන්නේ. කතාවට කලින් අපේ හිතේ හිතින් කතා කරන ගතියක් තියෙනවා. ওই වචන ටික එළියට එන කලින් හිතින් කතා කරනවනේ. ඒකට කියන්නේ විතක විචාර කියලා. අන්න එතනින්ම පාලනය වෙන්නේ. එතනින් පාලනය වීම ගොළු කෙනාට කරන්න බෑ. එයා වචනෙන් කතා නොකර හිටියට ඒකටත් එක්කම අතින් පහින් ගහනෝ යා. ඕ යා කතා කරන කෙනා වචනෙන් බැලලා විතර නවතින්නේ. ගොළු කෙනාට වැඩිපුර කේන්ති යනවා. එයා ගහනෝ. යාට වචනේ කියන්නේ බැරි හැමතැනදීම එයා ගහනෝ. යාට කේන්ති කිය වෙලාවේදී. යා ලේසි නෑ. සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි යා. අනිත් කෙනාට වඩා කේන්ති ගන්නෝ යා. මොකද යාට වචනෙන් පිට කරන්න බැරි නිසා. ඒ නිසා වචන පිට නොකරයි කියලා යා මෛත්‍රී සාගත කෙනෙක් කියලා අපි කියන්නේ. ඒක තීරණය වන්නේ සංකල්පත් එක්ක. වචනයෙන් ඇතැම් විට කෙනෙකුට බනින්න පුළුවන්. මෛත්‍රී සාගතව. බුදුහාමුදුරුවෝ මෝග පුරුෂ කියලා බැන්නේ සමහරයට. ඒ බැන්නේ ද්වේෂයෙන් නෙවෙයි. ලස්සන වචන කතා කරයි කියලා සම්මා වාචා වෙන්නේ නැහැ. අපිට ලස්සන වචන කතා කළ කෙනෙක් අමාරුයි දාන්න පුළුවන්. නැත්තම් කෙනෙක් මුලා කරන්න පුළුවන්. නැත්තම් කෙනෙක් නොමග යවන්න පුළුවන්. ඒ නිසා බුදුදහමේ හැටියට ලස්සන වචන කතා කරලා සම්මා වාචා වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට අමහිරි වචනයක් කතා කරයි කියලා ඒක මිච්ඡා වාචා වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුව අබේ රාජකුමාරයට ඔක දේශනා කළා. අබේ රාජකුමාර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ අබේ රාජකුමාරය බුදුහාමුදුරන් ඇවිල්ලා ඇහුවා බුදුහාමුදුරුව වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. බුදුහාමුදුරනේ වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. මේ අබේ රාජකුමාරයා කුඩා පුතෙකුත් වඩාගෙන ආවේ. එයාගේ පුතත් අතේ තියාගෙන මෙයා ආවේ. මෙයා උපතෝ කොටික ප්‍රශ්නයක් මෙයා ඇහුවේ. බුදුහාමුදුරන් නිග්‍රහ කරන්නේ මේ ප්‍රශ්නේ ඇහුවේ. බුදුහාමුදුර කිව්වා නම් හැම වෙලාවෙම ප්‍රිය වචන කතා කරනවායි කියලා. එහෙනම් බුදුහාමුදුර දේවදත්තට ඇච්චර බැන්නේ කියලා බුදුහාමුදුර අහනවා. බුදුහාමුදුරන් අහනවා මෙයා. මෙයා කියෙව්වා බුදුහාමුදුර කියනවා නම් මම ප්‍රයෝජන කතා කරන්නේ නැහැ කියලා, එහෙනම් ඔබ වහන්සේ සම්මා වාචාව දේශනා කරේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. ඒ දෙපැත්තෙම බුදුහාරෝ හිර කරන්නේ නැහැ මෙයා මේ ප්‍රශ්නේ ඇහුවේ. බුදුහාරෝ ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. බුදුහාරෝ එයාගෙන් නැවත ප්‍රශ්නයක් ඇහුවා. මේ දරුවේ පඩාගෙන ආවේ. දරුවේ පඩාගෙන ආපු වෙලාවේදී මෙයා බුදුහාරෝ අහනවා මෙයාගෙන්, ඔබේ දරුවා යම් කිසි දෙයක් කටේ හිර කරගත්තොත්, උගුරේ හිර කරගත්තොත් ඔබ මොකද කරන්නේ කියලා. මේ අබේ රජ කුමාරයා කියන ස්වාමීනි මම ඇඟිලි දෙක දාලා දරුවට රිදෙන්නේ නැති විදියට, වේදනාවක් නොවන විදියට හිමින් සැරේ මේ කටුව හෝ මේ දේ මම එළියට ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ අහනවා අබේ රජ කුමාරී බැරි වෙලාවත් එහෙම දරුවට වේදනාවක් නොවන විදියට ගන්න බැරි නම් ඔබ මොකක්ද ඒ වෙලාවට කරන්න කියලා. ඒ වෙලාවට කියනවා බුදුහාමුදුරුවෝ මම දරුවගේ කට දෙපැත්තට මේව කළා, දරුවගේ කටින් ලේ ආවත් මම ඇඟිලි දෙක යටටම දාලා මේක ඇතුළට එළියට ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරා මමත් ඒ වගේ කියලා. මම මුලින් සරලව කියලා බලනවා, ප්‍රිය වචන වලින් කෙනෙක් ඉක්මවන බලනවා, බැරි නම් මම සර වචනේ කතා කරනවා කියලා. ඔව් අස්සදම්ම සාරිතී කියලා සූත්‍රයක්ත් තියෙනවා. ඒක ඒකත් වෙනමයි. ඒ කියන්නේ හොඳ සුහඳ වචන වලින් කියනවා, ගහලා කියනවා, බැරි නම් මරනවා කියලා කියන්නේ. ඔය සිද්ධාන්තයක් තියෙනවා. නමුත් මේකත් උදාහරණයක් ඇත්තෙම. මේක කෙලිම භාෂාවට සම්බන්ධ එකක්. මේක කෙලිම වචනයට සම්බන්ධ නැහැ මේ ප්‍රශ්නේ. ඒකට වචනය කියන එක ප්‍රිය වචනයක් නැද්ද කියන එක තීරණය වන්නේ කතා කරන වචනේ මිහිරි භාවයම නෙවෙයි. ඒ වචනය කොයිතරම් සම්මා සංකල්පයක පිහිටලා කතා කරනවද කියන එකයි සම්මා වාචායකට යන්නේ. අනිත් දේ තමයි බුදුදහමේ සීලය කියලා කියන්නේ. බුදුදහමේ සීලය කියලා කියන්නේ කායික සීලය විතරක් නෙවෙයි. වචනෙන් කතා නොකර ඉඳීම, කයින් ක්‍රියා නොකර ඉඳීම විතරක් නෙවෙයි. දැන් මේකම තමයි මේ ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. ඔබතුමිය අහපු ප්‍රශ්නෙම තමයි අහන්නේ. උත්තර කියලා මානවකයෙක් ඉන්නවා. ඒ මානවකයාගේ ගුරුවරයා ඒ ශිෂ්‍යයන් හික්මවන්නේ කොහොමද? ඇසින් රූප නොබල ඉන්න, කනෙන් ශබ්ද නොහා ඉන්න කියලා. මේක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. බුදුහාඳුරන් ළඟට මෙයා ආවා. බුදුහාඳුර අහනවා ඇසින් රූප නොබල ඉඳීම, කනෙන් ශබ්ද නොහා ඉඳීම ඉන්ද්‍රිය සංවරය නම්? ඒක නම් මුනිවරයාගේ ලක්ෂණය. එහෙනම් උපතින් මන්දය, උපතින් බිහිරියය, භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන්ද මුනිවරුද කියලා ඇහුවා. ඔය ප්‍රශ්නේ එහෙමම ඇහුවා. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළේ ඒ නිසා ඇසෙන් රූප නොබල හිටියටවත්, කනෙන් ශබ්ද නොහා හිටියටවත්, වචනෙන් වචන කතා නොකර හිටියටවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන එක තීරණය වන්නේ සම්මා සංකල්පත් එක්ක. ඒ සම්මා සංකල්ප ගොඩනැගෙන්න නම් සම්මා දිටියක් තියෙනට ඕන. ඒ සම්මා දිටිය ඇති වෙන්න නම් ඔව් ප්‍රඥාව ලබන්න නම් මොකද තියෙන්න ඕන? ප්‍රඥාව ලබන්න නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්න ඕන යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි, ධර්මා ධර්ම ප්‍රතිපදාව අවශ්‍යයි. එනිසා අන්නේ දහම් මගක ඉන්නට ඕන. දහම් මගක හිටියොත් තමයි ඉඳලා කරන වාචික සංවරය තමයි නියම සංවරය වෙන්නේ. සමහර අය ඉන්න සමාජයේ වචනේ කතා නොකර ඉන්න අය ඉන්නවා. නමුත් මනසෙන් කෙලෙස් වලින් පිරෙලා ඉන්නේ. මොකද කියන්නේ බැරි නිසා, කට ඇරියොත් බැනුම් අහන වෙන නිසා, නැත්නම් ගුටි කන වෙන නිසා නිශ්ශබ්ද ඉන්නවා. ඒක සංවරයක් වෙන්නේ නැහැ. ඒක සීලයක් වෙන්නේ නැහැ. සීලය කියලා කියන්නේ බුදුසමයේ දේශනා කරනවා ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ කියලා. කතා කරනවා නම් දැහැමි දෙයක් කතා කරන්නේ නැත්නම් ආර්ය තුස්නීම් භාවයෙන් ඉන්න. නිකන් තුස්නීම් භාවයෙන් නෙවෙයි. මොන තුස්නීම් භාවයද? ආර්ය තුස්නීම් භාවය. ඈ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් යුක්ත සිටිවිලි සහිතව නිස්සබ්ද වීම. නිකන් නිස්සබ්දව හිටියට නියම සීලයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ය තුස්නීම් භාවයක ඉන්න නම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය සහිතව ඉන්නට ඕන. අන්න ඒකේ ප්‍රතිඵලයක් වෙන විදිහට සංවරය තමයි වාචික සංවරය කියලා අපි මේ කිව්වේ. පින්නතුනේ මෙන්න මේ ධර්ම ශ්‍රවණය වෙන්න වෙන්න තමන්ගේ වාචික සංවරය වගේම තමන්ගේ මුළු ජීවිතේම පින්නතුනේ මේත් එක්ක තමන් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි පියවර තමයි හැකිතාක් දුරට තමන් අකුසල වලින් මිදෙනවා. ඇයි අකුසල වලින් මිදෙන්නේ? තමන්ට පින්නතුනේ මේ ධම්මගේ ඉන්නකොට පොඩි පොඩි අඩුපාඩුකම් වුණාට පොඩි පොඩි අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒව හොඳයි පින්නතුනේ. ඊට වඩා තමන්ගේ කයින් වචනෙන් වැරදිවල් කරන්න ගිහිල්ලා තමන්ට වෙන හානිය ඊට වඩා වැඩි. එනිසා ධර්මඥානෙට පත් වෙච්ච ගමම්ම ඒ තැනැත්තාගේ හැකියතාක් දුරට එයා සිල්වත් ජීවිතයක් ගත කරනවා. එයා වැරදිවලින් නිදහස් වෙනවා. විශේෂයෙන් පිරිසක් මැදදී යම් වාක් සංවර වෙනවා. එයා වචනෙන් වචනයක් පිට කරද්දී හුඟක් ඉතින් හිතලා තමයි ඒක කියන්නේ. ශරීරෙන් ක්‍රියාවක් කරද්දී ඒක නැවත නැවතත් ඒ ගැන හිතලා තමයි කරන්නේ. හිතට සිටුවිල්ලක් එද්දී නිතරම යෝනිසෝ මනසික අරණියා ඉන්නේ. එක පැත්තකින් අකුසලෙන් මිදෙන අතරේ පින්නතුන අනිත් පැත්තෙන් එයා නිතරම පින්දහම් කරනවා. නිතර කුසල් කරනවා. මොනවද තමන්ට කරන්න පුළුවන් පින්කම්? දානමේ පින්කම් කරන්න පුළුවන්, සීලමේ පින්කම් කරන්න පුළුවන්, භාවනාමේ පින්කම් කරන්න පුළුවන්. gedara innama nan tamange amma saath innama nan hondara salakana. gedara surasa satek innona nan e satana kaamta ekak denawa. etenin thamai patan gannawana. ඊළඟට පින්නොත්නේ වයසකයි ඉන්නවා නම් වැඩිහිටියා ඉන්නවා නම් තමන්ට පුළුවන් මට්ටමේ උපස්ථාන කරනවා. ඕලෙඩ වෙච්චාට සලකනවා. ඒ වගේම පින්නොත්නේ විශේෂයෙන් දානමය පින්කම් වලදී තමන්ට උදව් කරන්න පුළුවන්. තමන්ටම ගෙදර දානයක් දෙන්න බැරි වුණත් තමන්ගේ යහළු මිත්‍රාදීන්ගේ දානවලට සහභාගී වෙන්න, දානේ බෙදන්න මුලින් යන්න. එකපාරම ඔක්කොම අරන් යන්න බෑ. හිතා දහ ගන්න අමාරු වෙන්නේ. මුලදී වතුර බෝතල් ටිකක් හරි අරන් යන්න. පස්සේ ටිකෙන් ටික කෙහෙලවරියා ටිකෙන්ටගේ දානවලට සහභාගී වෙන කුමක් හෝ අරගෙන ගිහිල්ලා කලක් යනකොට පින්නතුනි නිතරම තමන්ට මේ පින්කම් වල ආනිසංසය ආශිර්වාදයේ තමන්ගේ ජීවිතේට ලැබෙනකොට නිතරම පින්කම් සඳහා යොමු වෙච්ච මානසිකත්වයක තමන් ඉන්නවා. පින්නතුනි ඒව නිතරම හිතනකොට හිතට එන දුක් පීඩා අකුසල සිතුවිලි එන්නෙම තමන්ට දැනෙන්නේ නැහැ. වෙනත් අයගේ අඩුපාඩුකම් වෙනත් අය කරපු තමන්ට කරපු හිංසා පීඩා ඒව තමන්ගේ හිතට එන වාර ගන්න ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම පින්නතුනේ හැකිතාක් දුරට සිල්වත් වන්න, සිල්වත් වන්න වන්න තමන්ට ජීවිතේ හුඟා පහසුවක් දෙනවා. වෙනද තමන්ට මිල මුදල් වියදම් වෙච්ච හැටි අනිත් අයගෙන් තමන්ට වෙච්ච හානි හුඟා අඩු වෙනවා. තමන් සිල්වත් ජීවිතයක් ගත කරන්න තමන්ට හුඟා කරදර අඩු වෙනවා. හුඟා කරදර අපි විහිඳා ගත්තී. සිල්වත් ජීවිතයක් ගත කරන්න තමන්ට මේ පහසුව දෙන්නවා. ඊළඟ දේ තමයි පින්නතුනි වඩාත්ම ඉහළ කුසලය තමයි පින්නතුනි භාවනාව කියලා කියන්නේ. නිතරම තමන් පින්නතුනි මේ නිවේ සැනසෙන මාවතේ පළවෙනි පියවර තමයි පින්නතුනි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවෙන් තමයි පින්නතුනි මේක ආරම්භ කරන්නේ. එනිසා කොයිතරම් දුරට තමන් මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා බලන ප්‍රධානම දෙයක් තමයි තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් තමන් කොච්චර මෛත්‍රී වඩන කෙනෙක්ද කියලා. මෛත්‍රී වඩනවා කියන්නේ පින්නතුනි මම නිදුක් වේවා සියලු සත්ත්වෝ සුවපත් වේවා කියන වාරගාන වැඩිවීමම නෙවෙයි. එකක් කරනවා නම් හොඳයි. මෛත්‍රී සාගත වචී කර්ම විතරක් නෙවෙයි. මෛත්‍රී සාගත කාය කර්මත් තියෙන්න ඕන. මේ මෛත්‍රී රණුව වැඩ කරන්නත් ඕන. දැන් අපි කියමු පාරේ අපි යනකොට කෙහෙල්ලෙල්ලක් හරි මොකක් හරි වැටිලා තියෙනවා කෙනෙක් ඇවිදලා වැටෙන්න පුළුවන් ස්ථානයක්. අන්න එතන පිනුතුනේ මෛත්‍රී සාගත කාය කර්මයේ පුපුරණේ පුරන් ස්ථානයක්. ඒක අයින් කරන්න. ඒක බලාගෙන අහක බලන් යන්නේ නැහැ. අපි මෙහෙ මෛත්‍රී වඩ ගිහිලා අර කහක බලන් යනවා නම් පිනුතුනේ මෛත්‍රියක් වැඩිලා නැහැ. මෛත්‍රිය ඇතුළට ඇවිල්ලා නැහැ එහෙනම්. කෙනෙක් වැටිච්ච වෙලාවකදී අසරණ වෙච්ච වෙලාවකදී අහක බලන් යනවා නම් අපේ මෛත්‍රිය වැඩිලා නැහැ එහෙනම්. මෛත්‍රිය සජ්ජායනා කරලා තියෙන භාවනාව මෛත්‍රිය වැඩිලා නැහැ. ඒ වගේම පින්නතුනේ කෙනෙක් තමන් තින්න යහළු මිත්‍රාදීන් තමන්ගේ ළඟම ඥාතියින්ට හැකිතාක් ධර්මයට යොමු කරන්න. යෑ නොමග යනකොට අහක බලන් ඉන්න එපා. අදන්න ගියොත් බැනුම් අහන වෙයි එහෙම කියලා. පුළුවන් මට්ටමේ පින්නතුණියට උදව්වක් උපකාරයක් කරන්න යෑ සුගතිගාමි වෙන්න. ඒක තමයි නියම මෛත්‍රිය කියලා කියන්නේ. මේ මෛත්‍රියේ පින්නතුණි ටිකෙන් ටික ඉහළට ගියාට පස්සේ තමන්ගේ හතුරු දෙන්නෙක්වත් අමනාප දෙන්නෙක්වත් ගහ බැන ගනිද්දී අසමගි වෙද්දී හානියක් කරගනිද්දී සතුටු වෙන්නේ නැහැ. දැන් අපි සමහර අපිත් එක්ක අමනාප වෙච්ච අය සම්ඩු වෙනකොට සතුටු වෙනවනේ හොඳ වැඩේ කියලා කියනෝනේ. ඔව් කියනවා නම් පින්නොතින අපේ ළඟ හරියට මෛත්‍රිය වැඩිලා නැහැ ඒකයි. එහෙම කියන තියා පින්නොතින අපට පොඩ්ඩක්වත් hina වෙන්නවත් බෑ පින්නොතින. එහෙම වෙනවනම් අපේ මෛත්‍රිය හරියට වැඩිලා නැහැ. ඒ නිසා හැම තැනදීම අනිත්‍ය වෙනුවෙන් පිළිහිට වෙන්න අපි උත්සාහයක් දරනවා. මෙන්න මේක පින්නතුනේ ටිකෙන් ටික දිනපතා වැඩි වෙන්නට ඕන. තමන් මේ මානසික සුවයක් කරා දුකෙන් නිදහස් වීමක් කරා යන කෙනෙක් නම් මෙන්න මේ මාවතේ තමන් ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. මේක යන ගමන් පින්නතුනේ තමන් ළඟ ඊළඟට වැඩෙන ප්‍රධානම දෙයක් තමයි සම්මා සතිය දිනු වෙන්නට ඕන. සතිමත් බව දිනු වෙන්නට ඕන. ඔව් ඇත්තම මෛත්‍රී භාවනා සමතේ ගන්න පුළුවන්. මේ මෛත්‍රී භාවනාවෙම තවත් ඉදිරි පියවරක් අපි මේ විස්තර කරන්නේ. ඒත් මෛත්‍රී භාවනාව කරන්නේ ඇත්තම සතිය දිනු කිරීමමයි. නමුත් විශේෂයෙන්ම බුදු සමයේ විශේෂ කාරණා දෙකක් දේශනා කළා, සතිය සහ ප්‍රඥාව කියලා දෙකක්. මොකද වෙනත් ආගමක කෙනෙකුට උනත් මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. නමුත් කලහට යා සම්මා සතිය දිනු කලාව වෙන්නේ නැහැ. බුදු සමයේ සම්මා සතිය කියලා කියන්නේ සතියෙන් විතරක් සිහියෙන් විතරක් නවතින්නේ නැහැ. ඒ සතිමත් බව ප්‍රඥාපතට යොමු කරනවා. සතියෙන් කරන්නේ අපේ විසිරලා යන හිත, එක එක අරමුණු කරා නිතරම යන හිත එක අරමුණකට අරගෙන වර්තමාන මොහොතේ ජීවත් වෙන වෙලාව වැඩි කරනවා. දැන් අපි නිතරම අපේ හිත යනෝනේ අතීත අරමුණු වලට. දැන් මේ බණ කියද්දී ඊට සම්බන්ධ චිත්තරූප මාමාව අපි නිතරම අතීතයට යනවන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ତොර අන්නේ යමක් ඇසෙද්දී යමක් බලද්දී අපේ හිත නිතරම අතීතයට යනවනේ. දැන් අඹ ගෙඩියක් දැක්ක ගමන්ම කලින් දැකපු අඹ මතක් වෙනවනේ නේ? අඹ කාපු ඒවා, අඹ කන්න ගිහලා ගුටි කාපුව නේද? ඒව මතක් වෙනවනේ. පින්නතුනේ අන්නේ වගේ අපේ ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට අරමුණු එද්දී අන්නේ වර්තමාන අරමුණේම සිහිය පිහිටුවා ගැනීම තමයි සතියෙන් කරන්නේ. ඒ සතියේදී ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ කය සහ මනස කියන මෙන්න මේ දෙකට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නට ඕන. ඒකේ පළවෙනි පියවර තමයි පිනතුනේ මේ සම්මා සතිය දිනු කිරීමෙහි ඊටාම ස්වර්ණමය පියවර, ස්වර්ණමය ద్వාරයේ විදිහට සලකන්නේ මොකද්ද? ආනාපාන සති භාවනාව. මේකේ සති නිමිත්තක් අවශ්‍ය වෙනවා. සතිය පිහිටුවා ගන්න අරමුණ හොඳට සලකුණු කරගෙන ප්‍රධානම දෙයක් තමයි පින්නතුනි සතිය වර්තමාන මොහොතෙහි හිත පිහිටුවා ගැනීම දිනු කරන ප්‍රධානම කමඨහන තමයි ආනාපාන සති භාවනාව. මේක තමයි නියම ගෝල්ඩන් බ්‍රිජ් එක. ගෝල්ඩන් ගේට් එක. ඈ පින්නතුනි මේ ගෝල්ඩන් ගේට් එකෙන් තමයි පටන් ගන්න අපි. මෙන්න මේක තමයි සතර සතිපට්ඨානෙහි පළවෙනි භාවනා හැටියට බුදුහාම දැක්වෙත් ඒක. පින්නතුනේ ආනාපාන සතියෙහි හිත පිහිටුවා ගැනීමෙහි කාලය ටිකෙන් ටික දිනු කරගන්නට ඕන. දිනු කරගන්න පුළුවන් නම් අපේ හිත නොයේ අරමුණු කරා යන ගතිය හිතට එන විතර්ක සංසිඳ වීමෙහි ප්‍රධානම භාවනා හැටියට සලකන්නේ ආනාපාන සති භාවනාව. හැබැයි ඒක පහසු වෙන්න ඊට කලින් අපි හැකිතාක් මෛත්‍රී භාවනාව කරලා හිත යමනාපකම් පුළුවන් තරම් දුරු කරන්න. අනිත් පැත්තෙන් බුදුගුණ භාවනා කරමින් බුද්ධානුස්සතිය වඩමින් හිතේ ශ්‍රද්ධාව දිනු කරගන්න. අනිත් පැත්තෙන් අසුභ භාවනා වඩමින් හිතට එන කාමරාගය දුරු කරගන්න. අනිත් පැත්තෙන් මරණානුස්සතිය වඩමින් හිතට එන ප්‍රමාද ගතිය ටිකෙන් ටික දුරු කරගන්න. මෙන්න මේ හතරට කියන සතර කමඨහන් කියලා. හරියට මුරකරුව හතර දෙනෙක් වගේ. අපේ හිතට එන ප්‍රධාන කෙලෙස් හතරක්. රාගය, ద్వේෂය, ප්‍රමාදී බව, අශ්‍රද්ධාව. මෙන්න මේ හතර දුරු කරගැනීමේ ප්‍රධානම කමඨහන් හතරක් විදියට සතර කමඨහන් විදියට ඉතාම අතීතයේ ඉඳන් බොහෝ දිනේ ප්‍රායෝගික කරපු භාවනා හතරක් මේක. මොනවද හතර? මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, අසුභ භාවනාව, මරණානුස්සතිය. සමහර අය හිතන මරණානුස්සතිය වැඩුවොත් කලකිරීමක් ඇති වෙනවා කියලා. නමුත් පින්නතුනේ එහෙම වෙන්නේ අපි දන්න හොඳටම අපි දන්න දෙයක් තමයි බොහෝ දිනේ මරණානුස්සතිය වඩන අය පින්නතුනේ හුවා ජීවිතේ වැඩ කරන අය. දැන් සමහර අය කියනවා ඉගෙන ගන්නකොට දැන් සංස්කෘත පඬිවරුත් එහෙමයි නේ කියලා තින්න, Hindu සාහිත්‍ය එහෙමයි කියලා තින්න, Hindu අය අජරාමර වත් ප්‍රඥෝ විද්‍යාමාර්චන්ත චින්තේත් කියලා කිව්වා. ධනෙ උපයන කොටයි ඉගෙන ගන්න කොටයි මැරෙනවා කියන එක අමතක කරන කියලා. ඊනතනේ බුදුහාමර එහෙම කියලා නැහැ. බුදුහාමර මරණ අනුස්සතිය නිතරම මෙනෙහි කරන්න කියලා තියෙනවා. නිතරම වඩන්න ඕන භාවනාවක් හැටියට අභින්නාන පච්චේකිතබ්බන් කියලා තියෙනවා. සමහර අය නොපිනතුනේ මරණ අනුස්සතිය වඩන සමහර ශිෂ්‍යෝ වෙන ඉගෙන ගන්න අය වැඩිපුරම උපාධි ගත්තා ඉන්නවා. උපාධි හත අට ගත්තා ඉන්නවා වැඩිපුරම වඩන භාවනාව මොකක්ද දන්නවද? මරණ අනුස්සතිය. වැඩිපුරම ජීවිතෙන් වැඩ ගන්නවා, වැඩිපුරම ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා මරණානුස්සතිය වඩන කෙනා. අනේ මම මැරෙනවා කියලා මේ නිකට අත ගහගෙන කලකිරලා ඉන්නේ නැහැ. එයා හුඟා ජීවිතෙන් වැඩ ගන්න අප්‍රමාදීව ජීවිතෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා සුළු මොහොතක්වත් අපතේ හරින්නේ නැහැ. ඔව් ඒක තමයි. එහෙම හිතනවා නම් අපි හුඟාක් වැඩ ගන්න ඇත්තෙම ඇත්තෙම මෙහෙම දවසක් අපට එනවා. අද කියලා හිතන්නේ බැරුණ තඩුවානේ හෙට කියලා හරි හිතන්නේ. අපි කාටත් අපි මැරෙන්නේ හෙට කියන දවසක් එනවනේ නේද? එතකොට අන්න ඒ දවස කියලා හිතලා අද හැකිතාක් දුරට පින්නතුනේ මේ ධර්ම මාර්ගයේ ඉන්න. එතකොට මේ ඉඳීම පින්නතුනේ මේක හිතන්නේ පහුවා කල් කියලා ප්‍රයෝජන ලැබෙන දෙයක් කියලා. ධර්මය කියලා කියන සාන්දෘෂ්ටික දෙයක්, ධර්මය කියලා කියන අකාලික දෙයක්. පිළිපදින්න පින්නතුනේ Tamante මේක ආස්වාදයේ මේක සතුට දැනෙනවා. විශේෂයෙන්ම ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව මේව පිනතුණු වඩනකොට තමන්ට ජීවිතේ ලොකු සතුටක් එන්න ගන්නවා. ජීවිතේට ජීවිතේ ප්‍රබෝධමත් වෙනවා. කම්මැලි වෙන්නේ නැහැ, ඈලිමැලි වෙන්නේ නැහැ. හිතේ ලොකු සතුටක් තමන්ට දැනෙනවා. ලොකු ප්‍රබෝධමත් භාවයක්, අවදිමත් භාවයක් ජීවිතේ දැනෙනවා. මෙන්න මේ තුලින් එන්නම තමන්ට ඉදිරියට යන්න ඕන කියන හැඟීමක් එනවා. මේ සතිමත් බව දිනු කළ පිනතුණු මේකේ ප්‍රධානම දෙයක් හැටියට දැන් හඳුනාගෙන තියෙනවා සති නිමිත්ත කියන එක. මේ නාසය ආශ්‍රිතව නිතරම සිහි පිහිටුවා ගනිමින් හැම කටයුත්තක්ම කරන්න Taman ටිකෙන් ටික හුරු වෙනවා. භාවනා කරන වෙලාවදී විතරක් නෙවෙයි, දැන් සතර සතිපට්ඨාන හැටියට හැම දෙයක්ම පිනතුණු සිහියෙන් කරනවා නම් ඒක භාවනාවක් වෙනවා. අවදි වෙච්ච මොහොතේ පටන් නිින්දට යනකම හැම දෙයක්ම කරන දේ ගැන අවධානයෙන් සිහියෙන් කරන්න. හිත ගැන සිහියෙන් කරන්න. එහෙම සිහියෙන් කරනකොට තමන්ට අඩුපාඩු වෙන්නේ නැහැ. තමන්ට හිතට කෙලෙස් එන්නේ නැහැ. රාග ద్వේස තමන්ට එන්නේ නැහැ. රාග ద్వේස අඩු කරන අතරෙදී පින්නතුණි අන්න ඒ සතිමත් හිතට මෝහය දුරු කරන විදිහේ දර්ශනයක් තමන්ට තියෙන්න ඕන. සතියේ දිනු කරපු අය, සමාධිය දිනු කරපු අය බුදුහාඳුරන්ට පෙරත් හිටියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපට ලැබෙන සතිමත් භාවයේ පින්නතුනේ සම්මා සතිය විතරක් නෙවෙයි, ඒ සම්මා සතියට සම්මා ඥානය එකතු වෙන්නට ඕන, ප්‍රඥාව එකතු වෙන්නට ඕන, විදර්ශනා නුවණ එකතු වෙන්නට ඕන. ඒ තැම් හිත තැම්පත් කරන්න පින්නතුනේ ටිකෙන් ටික අනිත්‍යතාවයේ මෙනෙහි කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? තමන්ට හිතට හිතුවිල්ලක් එනවා නම් හිතන්න මේක මේ මොහොතේ හටගත්තු දෙයක්, ඒ මොහොතේම නැති වෙලා යනවා කියලා. ඇසට රූපයක් දැකලා සිතුවිල්ලක් හටගත්තා නම් මේ අත්දැකීම අතීතයෙන් මෙතෙන්ට ආව නෙවෙයි, මෙතනින් අනාගතයට යනව නෙවෙයි, මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා දකින්න. කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, හැම මොහොතෙම විශේෂයෙන් මනසට සිතුවිලි එනකොට තමන්ගේ අම්මා තාත්තා ගැන හිතෙයි, රැකියාව ගැන හිතෙයි, දෙමාපියෝ ගැන හිතෙයි. පින්නතුනේ ඒක අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒකයි මතක් නොකර ඉන්න කියලාත් නෙමෙයි මේ කියන්නේ. හෙට තමන් රැකියාවට ගිහිලා රැකියාව කරන එක මතක් කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක මතක් කරගන්න. හැබැයි මතක් කරනකොටම දකින්න මේක සිතුවිල්ලක් විතරයි. මේ සිතුවිල්ල අනිත්‍ය දෙයක්. මේ සිතුවිල්ල හේතු නිසා හටගත්තා. හේතු තියෙන තැනම හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා. ඒක දකින්න පින්නතුනේ තමන් එදිනෙදා වැඩපල කරන විගණ ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්නවා. රැකි ආරක්ෂා කරන කෙනෙක් නම් හොඳට රැකි ආරක්ෂා කරනවා. ගේ දොරතුපතු ගන්න කෙනෙක් නම් ඒව කරනවා. මෙහෙම ලෝකෝත්තර දර්ශනයක් දේශනා කර බුදුහාමුදුරුව තමයි පින්නතුනේ දේශනා කළේ. දරුවෝ ඉන්නවා නම් දරුවන් පාපෙන් මුදවන්න, කුසලයේ යොදවන්න, දරුවන්ට හොඳට උගන්වන්න කියලා කිව්වේ. දරුවෝ ටික දාලා කැලේට එන්න කිව්වේ නෑ. දරුවෝ ඉන්නවා නම් දරුවන්ට හොඳට උගන්වන්න. රැකියාවක් කරන කෙනෙක් නම් හොඳට අවංක වේ රැකියාවක් කරන්න. ඉගෙන ගන්න කෙනෙක් නම් මහන්සි වෙලා ඉගෙන ගන්න. රැකියාවක් කරන කෙනෙක් නම් බාහා බල පරිජිතේහි සේදා වකිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා කිව්වා. දහඩෙමු ගුරු වගලවල මහන්සල හරි හම්බ කරන්න මේ දර්ශනය තුල ඉඳගෙන. විවාහ වෙල ඉන්න කෙනෙක් නම් ස්වාමියට තමන්ගේ දරුවන්ට හොඳට සලකන්න, ස්වාමි දියණියට කනකන ආවරණ තරම් දෙන්න කියලා තියෙනවා. හොඳ ඇඳුම් අරන් දෙන, යාල සතුටු කරන්න. ඇඳුම් පැනඳුම් කනකන ආවරණ අරන් දීලා එයා සතුටු කරවන කියලා තියෙනවා. තිනොතුනි මේ ලෝකෝත්තර දර්ශනයේ තිබිදි මේවත් කරලා දාලෙන්න කියලා එහෙම කිව්වේ නැහැ. නිතරම මේ ධහම තුල යන්නේ පින්නතුනි සත්පුරුෂ ධහමක පිහිටලා අපි. සත්පුරුෂ ධහම අමතක කරොත් එයාට මේ ධහමේ ආස්වාදය ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ස්වාමි භාර්යාවන් ඉන්නව නම් හොඳට සලකන්න. තමන්ගේ දරුවන් ඉන්නව නම් දරුවන්ට හොඳට සලකන්න. ස්වාමි දියණියක් ඉන්නව නම් හොඳට කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන්න. තමන්ගේ අම්මා තාත්තා ඉන්නව නම් තමන්ගේ දෑතින්ම සලකන්න. අසරණ වෙච්ච ඥාතියින් වැඩිහිටියා ඉන්නව නම් සලකන්න. ඒ හැම දෙයක්ම කරන අතරෙදී පින්නතුනි තමන් දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ ලෝකෝත්තර ධර්ම මාර්ගයේ ටිකෙන් ටික ඉදිරියට යන්න. මේකෙන් ඉදිරියට යනකොට පින්නතුනි මෙයාගේ දක්ෂ වෙන්න ඕන. මෙයා දක්ෂයෙක් වෙනවා. එදිනෙදා නිතර බණින්න පුළුවන්, යහළු අමනාප වෙන්න පුළුවන්, පොඩි පොඩි අඩුපාඩුම් වෙන්න පුළුවන්. ඒවට යා ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ. ඒව කතා බහ කරනවත් වැඩිය යන්නේ නැහැ. ඒව හැකිතාක් දුරට සාමකාමීව විසඳා ගන්නවා. ඇයි ඒකට හේතුව? මෙයාට මේ ලොකු ගමනක් මෙහෙ තියෙනවා ඒකයි. මෙයා ඉපදුනේ, මෙයා ඉපදෙලා ඉහළම දර්ශනයකින් මේ ඉන්නේ. මෙන්න මේ ධහම මෙයාගේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ධහමින් දිනෙන් දින උපරිම ප්‍රයෝජන ගන්න කියලයි මෙයාගේ බලාපොරොත්තුව. අනිත්‍යය තමන්ට බනින්න පුළුවන්, නොසලකා හරින්න පුළුවන්, මෝඩයා කියන්න පුළුවන්, පිස්සය කියන්න පුළුවන්. ඒ කිසිම දෙයක් මෙයාට අදාළ නැහැ. මෙයාට ඊට වඩා ලොකු ජීවිත අභිලාෂයක්, ජීවිත පරමාර්ථයක් මෙයාගේ ජීවිත ඉදිරියේ තියෙනවා. මෙන්න මේ ජීවිත පරමාර්ථය නොතිබ්බහම තමයි බොහෝ දෙනෙකුට අනිත්‍යය කරන කියන දේවල් ගැන හුඟක් හිතන්නේ. ඒ වගේම හුඟක් හිතරි දෙන්නේ. ඒවට හුඟක් ගැටලු ඇති කරගන්නේ. ඒව ජීවිතයේ තමන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් කරගන්න. පින්නතුනි මේ දහම් මගේ ඉන්නව නම් පින්නතුනි එයා අනිත් ප්‍රශ්නයට ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. උපේක්ෂාවටත් පත් වෙනවා. අනිත් එක තමයි ඒ ප්‍රශ්න එයා ජීවිතයේ ප්‍රධාන දේවල් බවට පත් කරගන්නේ නැහැ. ඒවා පිළිබඳව කටයුතු කිරීම තියා ඇතැම්මිට ඒවා ඇතැම්මිට සාකච්ඡාවට භාජනය කිරීම තමයි ඇතැම්මිට ඒවා හිතන්නේවත් නැහැ. තමන්ට ඍජුවම ගැටළු වලට තමන් මුහුණ දෙනවා. ඒක ඉස්සඳ ගන්න උත්සාහ කරනවා. නමුත් බොහෝ දෙනෙක් අපි ඇතැමිට දේශපාලඥයෝ ගැන කතා කරයි, වැරදි වැඩ කරන අය ගැන කතා කරයි. ඒව කතා කළා අපේ හිතේ තියෙන පැහැපත් බව අපි නැති කරගන්නේ. ප්‍රධානම දේ තමයි පින්නතුනි යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගයක යනවා නම් ලෝක ධර්මතාවයේ හැටියට යා කලගුණ සැලකීම මත කියන පදන මේ ප්‍රධාන ගුණධම මත ඉන්නට ඕන. ඒක හැම කෙනෙක් ළඟම තියෙනවා. ධර්මයෙන් දන්න කෙනත් නැති කෙනත් දෙකොලකම තියෙනවා. ධර්මයෙන් යන කෙනෙක්ගේ ළඟ තියෙන ඕන ප්‍රධාන ගුණාංගය මොකද්ද? ධර්ම මාර්ගය යන කෙනාගේ බුදුහාඳුර කෙනෙක්ගේ ධර්මයක් අහලා ධර්ම මාර්ගය යන කෙනාගේ ළඟ ප්‍රධාන වශයෙන් තියෙන්නට ඕන යෝනිසෝ මනසිකාරය. එක පැත්තකින් කලගුණ සැලකීම, අනිත් පැත්තෙන් යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? වයිස් ඉන්වෙස්ටිගේෂන් කියලා කියනවා, වයිස් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා, වයිස් කන්සිඩරේෂන් කියලා කියනවා. නොඑක් පදවලින් කියනවා. කෙටියෙන් ගත්තොතින් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හිතට ලෝභ, ద్వේස, මෝහ නොයන විදියට හිතන ආකාරය. හිතන විදිය. නැත්නම් හිතට සාධාරණ ඉෂ්ට කිරීම. හිතට අකුසල් නොයන විදියට හිත පරිස්සම් කරගන්න එක. මේකටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. පින්නතුනි මෙතන ප්‍රධානම දෙයක් තමයි අපට නිතරම ගැටුම් ඇතිවන්නේ පුද්ගලොත් එක්ක. පුද්ගලෙන් අඩුපාඩුකම් ඒවගෙන් තමයි අපි හුඟක් හිතට පීඩා ඇති වෙන්නේ. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන පුද්ගලයෙක් දැක්කහම පුද්ගලයා කියලා කියන්නේ මේ ශරීරය විතරක් නෙවෙයි, මේ පුද්ගලයා පිටපස්සේ එන තවත් දෙයක් තියෙනවා. මොකද්ද? එයාගේ හිත තියෙනවා. දැන් අපි කෙනෙක් දැක්ක ගමම ශරීරය විතරයිනේ මතක් වෙන්නේ නේද? ඇත්තෙම ශරීරයෙන් එහෙම තියන්න පුළුවන් ද හිතක් නැමෙද නම්? හිතක් නැත්නම් වාඩි වෙලා තියන්න බෑනේ ඔමනේ. ඇස් දෙක පියගහනත් මුකුත්ම බෑනේ නේ. මෙහෙම වාඩි වෙලා තියන්න බෑනේ හිතක් නැති කෙනෙකුට. පින්නදින අපි කී දෙනෙක් නම් හිතලා තියෙන පුද්ගලෙක් මෙහෙම ඉන්නකොට හිතක් තියනා කියන කාරණේ. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන කෙනෙක් දැක්ක ගමම්ම මෙයාගේ ශරීරය විතරක් නෙවෙයි මෙයාට හිතකුත් තියෙයි කියලා. වරදක් වෙනවා නම් කයට නෙමෙයි බනින්න ඕන. යාගෙම හිතේ තියෙන වරද නිසායි මේක වෙන්නේ කියලා හිත යාගේ ශරීරයේ විනිවිද යාගේ හිත දකින්න දක්ෂ වෙන්න ඕන අපි. කෙනෙක් හොඳ වැඩක් කරනවා නම් ශරීරයට නෙමෙයි ගරු කරන්න ඕන ඇත්තෙම. යාගේ හිතටයි යාගේ හිත ලස්සන නිසායි මේ හොඳ දේවල් යා කරන්නේ. මොකද පින්නතුනේ මේ ශරීරය කියන එක මරණයට පස්සෙත් එහෙම ඉතුරු වෙනවා. එතකොට ශරීරය අපි පරිහරණය කරන ශරීරය අපට ප්‍රධාන දෙයක් තමයි මේ ලෝකෙ විදියට. ආ. හිතේ ඉතින් වෙන තැනක ප්‍රතිසන්දිය ලබනවා. කර්මා රූපෝ. සංසාරය කියලා කියනත් පුළුවන්. පින්නතුනේ මේ ඉන්න මොහොතේත් මේ හිත ස්ථිරම යන දෙයක් නෙවෙයි හැම මොහොතකම හිත ඇති වෙමින් නිරුද්ධ වෙමින් පවතින දෙයක්. ඒ හිත අනුව තමයි පුද්ගලයා මේ ක්‍රියාත්මක වන්නේ. අපි මේ කතා කළේ ඇත්තෙම පුද්ගලයෙක් තීරුම් ගන්නකොට පුද්ගලයේ පිළිබඳව රාග ද්වේෂ ඇති නොවන විදියට යෝනිසෝ මනසිකාරයෙන් හිත රැකගන්නේ කොහොමද කියන එක මේ කිව්වේ. එනිසා කෙනෙක් දකින්නකොටම අපි දක්ෂ වෙන්නට ඕන මෙයාගේ ශරීරය විතරක් නෙවෙයි මෙයාට මනස බුද්ධියයි කියලා. ඒ මනස නිසා තමයි මෙයා මේ වගේ චර්යාවක යෙදෙන්නේ කියලා අපි දැක්කොත් කෙනෙක්ගේ වරදකදී අපි ඒ පුද්ගලයාට බනිනවද අපි? අපි පුද්ගලයාට දෝෂ ආරෝපණය කරන ගතිය අඩු වෙනවා. අපි දකිනවා මේක පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි මෙයාගේ හිතේ මට්ටම අනුව මෙයා හිතන විදිය අනුව මෙයාගේ මේ ක්‍රියාකාරීත්වය කියන එක. එතකොට හිත කියලා පුද්ගලයෙක් මවන්නෙත් නැහැ. හිත කියලා ස්ථාවර දෙයක් කියලා ගන්නෙත් නැහැ. එහෙම ගත්තොත් ඒකත් දෝෂයක්. හිත කියලා ඉස්තර දෙයක්වත් නැහැ. හිතත් වෙනස්ින් පවතින දෙයක්. එතකොට මේ හිතේ බලපෑම නිසා තමයි මේ පුද්ගලයාගේ මේ හොඳ ටික හරි වැරදි ටික හරි උනේ කියලා අපි දකිනවා. දකිනකොට මේ පුද්ගලයාත් එක්ක තියෙන රාග ද්වේෂ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න පින්නතුණු යෝනිසෝ මානසිකාරයෙන් බලන විදිය. මේක තමයි ප්‍රාථමික මට්ටමේදී අපි බලන්නේ. හැබැයි ගැඹුරට යනකොට පින්නතුණු අපි දක්ෂ වෙනවා බාහිරින් නෙවෙයි ගන්නෙ. මුලදී කයනුපස්සනා විදිහ අපි බාහිරින් තමයි බලන්නේ. නමුත් අපි මානසින් ඉහළට යන්න යන අපි දන රූපේ දකිනකොටම මෙහෙන් මේ රූපයක් කියලා තේන්නේ මේ ඇතුලේ තමාම පංච බනස්කන්ධයෙන් මේ නිර්මාණය කරන දේ කියලා මේ පැත්තෙන් දකිනවා. මෙහෙන් තියෙන්නේ මෙහෙ තියෙන නිසා කියලා දකිනවා. ඒ නිසා මේ රූපය තමන්ට නිර්මාණය වුණේ සැපක් හෝ දුකක් වුණේ බාහිර රූපේ නිසා නෙවෙයි ඒ බාහිර රූපේ පිළිබඳව තමන් හිතපු විදියෙන් කියන එක තමන්ගේ පංච බනස්කන්ධය ගොඩනැගී ආකාරයෙන් කියන එක අභ්‍යන්තරයෙන් දකිනවා. අන්නේ අභ්‍යන්තරයෙන් දකින්න දකින්න පිනතුණියා පුඤ්ඤාභි සංඛාරවත් අපුඤ්ඤාභි සංඛාරවත් යස්ස කරගන්නේ නැහැ. එයා ආනෙන්ජාභි සංඛාර රැස් කරන්නේත් නැහැ එයා. එයා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා සංස්කාර රැස් කරන ගතිය ටිකෙන් අඩු වෙලා එයා දුකෙන් නිදහස් වෙන සංස්කාර රැස් කරගන්නවා. එයා මේ මොහොතේම දකිනවනම් මේ පේන අත්දැකීම මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන අත්දැකීමක් කියලා දකින්න ටිකෙන් ටික දක්ෂ වෙනකොට යා පින්නතුනි බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපේ සැප සතුට තීරණය කරන්නේ කවුද? බාහිර දේවල් පිටස්තර පුද්ගලයා. මෙන්න මේ දර්ශනේ එන්න තමන්ගේ සතුට තීරණය කරන්නේ කවුද? අපේම හිත තමන් විසින් තමන්ව පාලනය කරන මට්ටමට එනවා. මේක තමයි බුදුහමන දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණාන අඤ්ඤ සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා. මහණෙනි තමන්ට තමන් පහනක් කොට ඉන්න, තමන්ට තමන් දිවයිනක් කොට වාසය කරන්න, තමන්ට තමන් ධර්මයේ තමන් පිළිසරණක් කොට දිවයිනක් කොට වාසය කරන්න කියලා, දූපතක් කොට වාසය කරන්න කියලා. පින්නතුනි මෙන්න මේක ටිකෙන් ටික දක්ෂ වෙන්න නම් අපි පින්නතුනි ටිකෙන් ටික සතිය දිනු කරන්න ඕන. සතිමත් බව ටිකෙන් ටික දිනු කරන්න ඕන. අනිත් පැත්තෙන් පිනුරු නිතර ධර්ම දේශන අහන්නට ඕන. ඒ වගේම මේ දහම් මඟ දිනු වෙන්නට තමන්ගේ ළඟ ඉතාම සියුම් විදියට යන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ මොනවද? එකක් ආහාරය පාලනය කරන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය වෙනවා. නින්ද පාලනය කරන්නත් අවශ්‍ය වෙනවා. නින්ද පාලනය, ආහාර පාලනය, ඉන්ද්‍රිය පාලනය. තින්නතෙන් නින්ද පාලනය කරනවා කියන අපි ඇත්තෙන්ම අපි බොහෝ විට අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අපි නිදා ගන්නවා. ඒ වගේම කාලය අපට වැදගත්ම දියක් බවට පත් වෙනවා. කාලෙන් එන්නෙම ප්‍රයෝජන ගන්න ප්‍රමාණය වැඩි කරන එකයි. ඇත්තෙන්ම නිින්ද වැඩි වෙන්නේ, නිින්ද අවශ්‍ය වන්නේ කෙලස් එක්ක ඇත්තෙන්ම. කෙලස් අඩු වීමත් එක්ක නිින්ද අඩු වෙනවා. ඈ කෙලස් අඩු වීමත් එක්ක ආහාර නිින්ද දෙකම අඩු වෙනවා. ආ ඕකේ කියන්නේ කාරණා දෙකක් හින්දා. බුදුහාමුදුරුවෝ දේශනා කර එකක් අසුබය තමන් අකමැති අරමුණ, අනිත් එක අයුනසෝ මනසිකාරය. රාගය ඇතිවන්නේ සුබ නිමිත්තයි, අයුනසෝ මනසිකාරයයි. ද්වේෂය ඇතිවන්නේ තමන් අකමැති අරමුණයි, අයුනසෝ මනසිකාරයයි. අකමැති අරමුණක් තිබ්බට විතරක් ද්වේෂයක් ඇතිවන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේලාත් කියන්ති ගන්නවනේ, බුදුහාමුදුරුවෝත් කියන්ති ගන්නවනේ. මොකද හැම වෙලාවෙම අසුබ අරමුණ තමයි එන්නේ. ඒ මොහොතේ පිනතුනේ හරියට අපි යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත්, හරියට සම්මා සතියෙන් හිටියොත් අපට ද්වේෂයක් හටගන්නේ නැහැ. දරුවේ කරන වැරදි වැඩක් වෙන්න පුළුවන්, අනිත් අය කරන නරක වැඩක් වෙන්න පුළුවන්. කුමන හෝ දෙයකින් අපිට හිතේ කේන්තියක් යනවා නම් යන්නේ මොකද? අපි ඒ මොහොතේ අපේ හරියට සිහිය තිබුණ නැහැ කියන එක. හරියට යෝනිසෝ මනසිකාරය තිබෙන්නේ නැහැ කියන එක. යෝනිසෝ මනසිකාරය තමන්ට හරියට තියෙනවා නම් තමන්ගේ ඇස් කන ආසාදේන්ද්‍රිය වලට තමන් අකමැති අරමුණු ආවත් තමන්ට ද්වේෂයක් හටගන්නේ නැහැ. ඈ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ හිත ආරක්ෂා කරන විදිහට හිතන ක්‍රම. ඒ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ක්‍රම සිය ගානක් බුදුදහමේ තියෙනවා. දැන් විතක සංඨාන සූත්‍රයේ තියෙනවා, ද්වේෂයක් ඇති වෙනවා නම් ඊට විරුද්ධ සිතුවිල්ලක් හිතනමයිත්‍යක් හිතන්න. නැත්නම් ඒක මුලට ගිහිල්ලා හිතන්න. නැත්නම් ඒක සිහි නොකර වෙන එකක් සිහි කරන්න. නැත්නම් ඒක කෙලිම සිහි නොකර ඉන්න. දැන් ඉන්දියානු විතක සංඨාන සූත්‍රයේ වගේ ක්‍රම කිහිපයක් කියලා තියෙනවා. ඒ වගේම තවත් විදිහකට අපිට බලන්න පුළුවන්. මේ විදිහටම දැන් විදර්ශනා ප්‍රඥාවෙන් කෙලින්ම අනිත්‍යතාවයට හිත තියලා බලන්න පුළුවන්. මේ ඇතිවෙච්ච දැන් අපි කියමු අපිට කේන්තියක් හටගන්නේ එක්ක රූපයක් දැකලා නැත්නම් ශබ්දයක් අහලානේ. ওই දෙකරනේ අපිට කේන්ති හටගන්නේ නේද? ඒක තමයි. මේක තමයි. තමන් ඇහැට රූපයක් දැකලා තමන් අකමැති රූපයක් දකිනකොටනේ. තමන් අකමැති ශබ්දයක් අහනකොටනේ. එතකොට මේ මොහොතේ අපට හරියට දකින්න පුළුවන් නම් මේ සිතිවිල්ල, මේ අරමුණ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන අත්දැකීමක් කියලා දැක්කොතින් දැන් බලන්න. දැන් යෝනිසෝමනසිකාරය ඇත්තෙන්ම යෝනිසෝමනසිකාරය හැම දිනාටම පුළුවන්. ධර්මය දන්නවනම් යෝනිසෝ මනසිකාරය ඕනම කෙනෙකුට පුළුවන්. ඒ ධර්මඥානය කොයිතරම් ප්‍රමාණයට තමන්ට තියෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. කෙනෙකුට ධර්මඥානය තියෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමින්. තමන්ට ධර්ම තව කෙනෙකුට ධර්මඥානය තියෙන්න පුළුවන් කෙලින්ම පරිසම්පාදිනවා. ඒතකොට ධර්මඥානයේ පරතර තියෙනවා. වෙනසක් තියෙනවා. හැබැයි කොහොම වෙනසක් තිබ්බත් යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය කියන එක කියන්නේ බුදුදහමේ විතරක් නෙවෙයි. හිතට කෙලෙස් ඇති නොවන විදියට තමන් හිතන ඕනම ක්‍රමයක් යෝනිසෝ මනසිකාරය කියලා කියන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් බනිනකොට අපිට හිතන්න පුළුවන් නම් මෙයා පිස්සෙක් කියලා. මානසික රෝගියෙක් බනිනකොට අපි කේන්ති ගන්නවද? මානසික රෝගියෙක් බනිනකොට කේන්ති යනවද? නෑ නේ. අන්න එහෙම හිතන විදියත් යෝනිසෝ මනසිකාරයයි. යම් කිසි කෙනෙක් බලනකොට අනේ මම ඉස්සර හරි හොඳ කෙනෙක් ළඟදී ඉඳලා පොඩි මොළේ ඔපරේෂන් එකක් කරලා ඊට පස්සේ පොඩිම කැටලුවක් මෙයාගේ තියෙනවා. එහෙම කියලා හරි හිතන්න පුළුවන් නම් ඒ තමගේ මනස ආරක්ෂා කරගන්න ක්‍රමයක්. ඒ කියන්නේ කෙනෙක් යම් කිසි විදියක වැරදි චර්යාවක් තියෙනවා නම් වැරදි චර්යාවක් කියලා කියන්නේ මොකද්ද? ඒක ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්. ඒ කියන්නේ මොකද්ද? මේව රෝග. බුදුදහමේ තියෙන හැටියට මේව මානසික රෝග, කායික රෝග නොවුනට මේව මානසික රෝග. එතකොට මානසික රෝගියෙක් යමක් කරනකොට කියනකොට ඔබ කේන්ති ගන්නවද? අන්න එහෙනම් ඒ විදිහට හිතන්න. අඩුපාඩුවක් වෙන කෙනෙක්ගෙන් හිතන්න මෙයාට මේ යම් යා මානසික රෝග රෝහල් නොවන කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රතිකාරන කෙනෙක් වෙන්න පුළුවන්, ඒක වෙනම එකක්. නමුත් යම් කිසිය මට්ටමකට මෙයා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක් කියලා දකින්න හුරු වෙන්න. අපිට ලෝකේ අනිත් අය හදන්න බෑ එකපාර. අපිට ලෝකෙම වැහෙන්න මේ කවරදාන්න බෑ. අපේ දෙපය වහන සෙරෙබු දෙකක් දාගන්න ඕනි ඉස්සෙල්ලා. ඒ නිසා හිත රැකගන්න පළවෙනි පියවර තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. අපිට කෙලෙස් ඇති නොවන විදියට හිතන ඕනෑම ක්‍රමයක් යෝනිසෝමනසිකාරය. බුදු සමයේ කියන හැටියට ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. ඒක අනාත්ම හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. බුදු සමයේ සුවිශේෂ ක්‍රම කියලා තියෙනවා. නමුත් ලෝක මට්ටමින් දැන් බලන සාමාන්‍ය මිනිස්සු දැන් මෙහි ඉන කෙනෙක්ුණත් බලන්න කෙනෙක් බැන්නට කේන්ති ගත්තට අනිත්‍ය කේන්ති ගන්නෑ එහෙම. අනිත්‍ය කෙනෙක් නොසලකා හැරියට ඇතැම් විට සේවා ස්ථානයක කෙනෙක් එහෙම කරන්නේ නැහැ. උපරිම වශයෙන් එයාට උදව් කරනවා. එතකොට අපි කේන්ති ගත්තට බුදුදහම දන්නේ නැති අය කේන්ති ගන්නේ සමහර අය. ඒක කේන්ති නොගන්නේ. ඒකත් තියෙන නොඑක් විදිහේ ක්‍රමශිල්ප උපයෝගී කරගන්නවා. එයාට යම්සි ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒ වගේම එයා ට්‍රේනින් කරලා තියෙනවා. දැන් ලංකාවේ සිවිල් සේවයට එහෙම ට්‍රේනින් කරනකොට අවුරුදු ගානක් ට්‍රේනින් කරනවා. කෙනෙක් ආවහම කඩාගෙන එනකොට කේන්ති අරගෙන කතා කරනකොට කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඔක්කොම ට්‍රේනින් කරනවා ලංකාවේ සිවිල් සේවස් එකේ. එහෙම තමයි. ඒ කියන්නේ අනිත් අය කේන්ති ගත්තට මෙයා කේන්ති ගන්නෑ. මේ අයගේ ප්‍රශ්න අහලා උපරිම වශයෙන් එයාට උදව් කරනවා, උපකාර කරනවා. මොකද එන කෙනා ප්‍රශ්නයක් මත් දෙන්නේ. එන කෙනා කේන්ති අරගෙන ආවට පස්සේ අපිත් කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? ප්‍රශ්නේ තමයි අවුල් වෙනවා. ඒ නිසා අපට වඩා ගැටලුවක් එන කෙනාට තියෙනවා. එයා එකපාරක් ඇවිල්ලා අපට බැන්නේ කියලා අපිත් ඊට වඩා දෙකක් කියන යෝති මොකද වෙන්නේ? තව ප්‍රශ්නේ අවුල් වෙනවා ඒකයි. ඒ නිසා ඇත්තෙම අපි ඒකාතකින් අනිත් පැත්තෙන් මෛත්‍රිය පුහුණු කරපුවා හැටියට ඇත්තෙම ප්‍රධානම දෙයක් තමයි අපි මුලින්ම කිව්වේ මේ යන ගමනේ ප්‍රධානම දෙයක් මෛත්‍රිය කියලා. මෛත්‍රිය නිතර පුරුදු පුහුණු කරනවා නම් දැනට යන කේන්තියෙන් 60%ක් අඩු වෙනවා. විනාඩි 10ක් පටන් ගන්නකො දවසට විනාඩි 10ක් මෛත්‍රී මහානා කරලා පටන් ගන්න එක අඩුම ගානේ මාස 6ක් කරන්න බලන්න. කෙනෙන් දකින්නකොට තමන්ගේම දුව පුතා කියන හැඟීමෙන් බලන්න අපි හුරු වෙනවා ඒකයි. තමන්ගේ දරුවෙක් වරදක් කරනකොට තමන් කේන්ති ගන්නවද? බොහෝ විට අඩුවේ කේන්ති ගන්නවා අපිනේ. කේන්ති ගත්තත් එතෙමිට කේන්ති ගන්න ඒ දරුවා හදා ගන්න. පින්නතුනේ අන්න ඒ වගේ මවක් තමන්ගේ එකම පුතා දරුවා දැස බලන ආකාරයෙන් බලන්න අපි හුරු වෙනවා. ලෝකයේ ප්‍රශ්න තියෙනවා නම් පින්නතුනේ ලෝකයේ ප්‍රශ්න වලින් 75%කටම හේතුව මොකද්ද? මෛත්‍රියක් නැතිකම. මෛත්‍රිය තියෙනවා නම් මේ ප්‍රශ්න වලින් භාගයක්ම විසඳිලා තියෙනවා. දැන් හදන අවියවද වලින් භාගයක්ම නිස්පාදනය අඩු කරනවා. දැන් හදන මද්ද්‍රව්‍ය දුම් වැටි වෙනද දැන්වීම වලින් භාගයක් අඩු වෙනවා. මේ බොරුවට කරන වෙනද දැන්වීම අපිට නැති දේවත් අවශ්‍යතාවයන් බවට පත් කළ ප්‍රචාරණයෙන් කොච්චර ප්‍රචාරණයක් දෙනවද ලෝකෙ? කොච්චර මුලා කරනවද ප්‍රචාරණයෙන් ගියනම් කළ අපිව අපිව බාණ්ඩවට හසු කරගන්න. අපිට නැති දේවල් අවශ්‍යතාව බවට පත් කළා. පින්නතුනේ ලෝකයේ ප්‍රශ්න වලට ප්‍රධානතම හේතුවක එකක් මෛත්‍රිය නැතිකම, අනිත් එක ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව කියලා කියන්නේ කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසයක්, මේ අනිත්‍යතාවය පිළිබඳ නුවණක් කියන මෙන්න මේ දෙකේ නැතිකම. ලෝකෙට ප්‍රශ්න තියෙනවා නම් පින්නතුනේ මෙන්න මේක හේතුව. ප්‍රශ්න කියන්නේ ලෝභයේ පිළිබඳ ප්‍රශ්න, ද්වේෂයේ පිළිබඳ ප්‍රශ්න, මෝහයේ පිළිබඳ ප්‍රශ්න. වෙන ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න තුන දුරු කරවතින් ලෝකෙ මිනිසුන්ට මීට වඩා සුවඳයි තැනක ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ලෝභය අඩු වෙන නම් ඇකිතා දුරට පරිත්‍යාගශීලී වෙන්න, අනිත් පැත්තෙන් ද්වේෂය අඩු කිරීම සඳහා කරන මෛත්‍රියේ ප්‍රතිඵලයක් විදියට ද්වේෂය අඩු වෙන විතරක් නෙවෙයි අපි පරිත්‍යාගයට හුළු හුරු වෙනවා. දැන් අපි දෙන්නේ අපි හිතවත් මයට, අපි අඳුරණයට, අපේ ඥාතින්ට විතරයි. නමුත් ඊට වඩා ලෝකයකට අපි පරිත්‍යාගශීලී වෙනවා අපි ලෝභය අඩු වෙන ටිකෙන් ටික. මේ දෙකම දුරු වෙන්නේ පින්නතුනේ ප්‍රඥාව නිසා. ප්‍රඥාව කියලා කියන්නේ කාසකෙන් කර්මඵල විශ්වාසය පිළිබඳව දැනුම අවබෝධය, කුසල අකුසල කර්ම පිළිබඳව තියෙන අවබෝධය, අනිත් අතින් අනිත්‍යතාවය පිළිබඳව තියෙන අවබෝධය. අපි යම් තාක් ජීවිතයේ අධ්‍යක්ෂක ටිකක් ලබනවා නම් දරුවෝ කියලා ඥාතියන් කියලා හැම දෙයකම පදනම තමයි පින්නතුණේ. අපි ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් ගත්ිය අරමුණක් මේ මොහොතේ නැවත සිහි කිරීම. ලෝකෙ මිනිස්සු එක සිහි කරනකොට සිහි කරන්නේ තිබුණු දෙයක් සිහි කරන විදියට, සිහි කරාට පස්සේ තියෙන විදියට. පින්නතුණේ බෞද්ධයන් වෙච්ච අපේ තියෙන වෙනස මොකද්ද? අපේ තියෙන වෙනස තමයි කලින් තිමිච්ච ලෝකයක් නෙවෙයි අපි සිහි කරන්නේ, ඒ මොහොතට නිර්මාණය වෙන ලෝකයක් තමයි අපි නුවණින් දකින්නේ. ඒ ලෝකේ නැවත ඉතුරු වෙන්නේ නැහැ. මේක තමයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන යථාර්ථය. ලෝකේ යම් තාක් විද්වතුන්, දාර්ශනිකයන්, ආගමික නායකයන්, උගතුන් ඕනෑම කෙනෙක් ලෝකයන් කිසි දේශනාවක් සද්ධාම් කියලා හෝ දර්ශනයක් කියලා හෝ ඉගැන්වීමක් කියලා හෝ දර්ශනයක් කියලා දේශනා කළ තියෙනවා නම් ඒ හැම කෙනෙක්ම දේශනා කරන්නේ මොකද්ද? අපි ලෝකේ ඉපදෙන්න කලින් ලෝකේ තිබුණා, අපි මිය ගියාට පස්සෙත් ලෝකේ ඉතුරු වෙනවා. බුදුදහමෙත් මේක තියෙනවා නැත්තේ නෑ. බුදුදහමෙකට කියන්නේ සම්මුති සත්‍ය කියලා. නමුත් ඒ සම්මුති සත්‍ය ඉක්මවල යන පරමාර්ථ සත්‍යයක් තියෙනවා. ඒ පරමාර්ථ සත්‍යය මොකද කියන්නේ? අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණේ නැහැ. අපේ ඉන්ද්‍රිය ඉපදීමමයි ලෝකය කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රිය නිරුද්ධ වීමමයි ලෝකේ නිරුද්ධ වීම කියලා කියන්නේ. හැම මොහොතෙම අපි ලෝකේ උපදවා ගනිමින් ලෝකේ සැප දුක් විඳින. බාහිරින් සැප දුක් වෙනව නෙවෙයි. අපි හිතන විදියට අපට දුක් සැපෙන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දර්ශනය ඇති කරගත්තොතින් එකාතකින් ධර්මඥානයක් ඇති කරගෙන මේ ධහමින් තමන් ස්ථාර වෙන්නට ඕන. ස්ථාර වෙනවත් එක්කම මේක හිතන වාර ගන්න දිනපතාම වැඩි කරන්න ඕන. පන්සලට ආපු වෙලාව විතරක් නෙමෙයි, පොයද විතරක් නෙවෙයි. හැම මොහොතෙම උදේ අවදි වෙච්ච මොහොතේ පටන්ම මේක සිහි කරන කාලය ටිකෙන් ටික වැඩි කරන්න ඕන. අතාමහා කරනෝ නම් ඒවැය කරන්න ඕන. රැකී ආරක්ෂා කරද්දීත්, රැකියාවට යද්දීත්, ගෙදර දොර උයන පිහද්දීත් හැම වෙලාවකදීම මේට යොදන කාලය වැඩි කරන්න ඕන. අනිත් පැත්තෙන් පින්නතුනේ සමත භාවනා කරමින් සමාධිය වඩමින් ටිකෙන් ටික මේක ස්ථාර කරගන්නට ඕන. හිත එක්තැන් කරන භාවනාවක් නිතර නිතර හුරු කරන්න ඕන. ඒකෙන් පින්නද ලොකෝ මනසට සුවයක් එනවා. දැන් අපි සතුට සොයාගෙන ඈත යනව නේද? ප්‍රදේශ බලන්න යනව ඈතනේ. ගිහිල්ලා මහා විහසක් ලබාගෙන තමයි ආයේ එන්නේ. නමුත් පින්නතුනේ හිත ටිකෙන් ටික හරි එක්තැන් කරනකොට තමන්ගේ සතුට, තමන් ඉන්න තැනම ඉඳගෙන තමන්ට ලබන ක්‍රමයේ තමන් හුරු කරගන්නවා. ඒ මොහොතේ ඒ වගේම තමන්ට සතුට තියෙන්නේ අනාගතේ නෙවෙයි, මේ ගත කරන වර්තමාන මොහොතේ සතුට තියෙන්නේ. එන්න එන්නම සතුට තියෙන වර්තමාන මොහොතේ බවට යටපත් වෙනවා. යා භෞතිකත්වයේ ඉක්මවලා මානසිකව සතුට ලබන ක්‍රමයට යටිකෙන් ටික හුරු වෙනවා. ඒ මානසික සතුට ලබන ක්‍රමයට තමන් හුරු වුණොත් එදාට තමන්ට තමන්ගේ ශරීරයේ ලෙඩ වෙයි. නමුත් ශරීරයේ ලෙඩ වෙන දුක තමන්ට එන්නේ නැහැ. තමන්ගේ ශරීරය මහලු වෙයි. නමුත් මහලු භාවයෙන් වෙන දුක තමන්ට එන්නේ නැහැ. තමන්ගේ ඥාතින් මරණයට ලං වෙන්න පුළුවන්. නමුත් මරණ දුක තමන්ට එන්නේ නැහැ. ඒ නිසා බුදුදහමෙන් මරණයෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් නිදහස් වෙන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. මේ ජීවත් වෙන මොහොතේම ජාති, ජරා, මරණ වලින් නිදහස් වෙන මාර්ගයක් මේ දේශනා කළේ. එනිසා ඒ ධර්ම දේශනයේ සැපයක් සුඛා සද්ධාම දේශනා, සුඛා සංගස්ස සාමග්ගී, ඒ ධම විනයෙන් කැප වෙලා ඉන සංඝයාගේ සමගිය ලෝකයට යහපතක්. ඒ වගේම සමගි වූවන්ගේ සිල්වත් බව ලෝකයට යහපතක් කියලා මේ ගාථාවෙන් සඳහන් කළා. ඉතින් ටිකෙන් ටික පින්නතුනේ අපි වේගෙන් මේ ධහම තුල ඉදිරියට යන්නට ඕන. මේ ලැබිච්ච භාග්‍ය සම්පන්න මොහොත පින්නතුනේ අපි සසර බොහොම වෙහෙස මාංශිර ලැබුපු දෙයක්. මේක නිකන් අතාරින්න දෙන්න එපා. මේ අවස්ථාව අහිමි වෙන කලින් පින්තුනි හැකි තාක් දුරට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න උත්සාහවන්ත වන්න. අපිට ඒ සඳහා සියලුම ශක්තිය ලැබිලා තියෙන්නේ. හිතන්න එපා තමන් ශරීරයෙන් දුර්වලයි මහලුයි තමන්ට බෑ කියලා. සියලුම ශක්තියන් තමන්ට තියෙනවා. බුදුහාරයන් කාලේ සමහර අවුරුදු 120 මහණුනේ. 120 මහණලා ධර්මය කරා ගියා. ඒ නිසා පින්තුනි අපේ කන් දෙක හොඳට ඇහෙනවනම් මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ සුසු කන් දෙක ඇති ඈ අනිත් මොන ආබාධය තුනක් ගැටලුවක් නැහැ ඇඳගෙන හිටියත් ගැටලුවක් නැහැ ජීවිත කාලේ මැදේ නිදියගෙන හිටියත් කමන්නේ මේ සුසු කන් දෙක තියෙනවනම් කන් දෙක ඇහෙනවනම් ඒ ඇහෙන දේ සිහි කරන්න පුළුවන් බුද්ධියක් තියෙනවනම් ඒ නිසා මේ ගමනේ අපි දිනෙන් දින අප්‍රමාදීව යමු මේ ධම නිවේ සැනසෙන ධමයක් මේ ධම අහන්න අහන්න පිනතුනි බුදුහර ගැන අපිට ගෞරවය ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා අනිත් අතින් අපට ධර්මඥානයෙන් තව තවත් ඉදිරියට යන්නට ලොකු උනන්දුවක් ඇති වෙනවා ඔව් ඇත්තම මේකයි දැන් අපි කරන දේවල් කායික ක්‍රියා තියෙනවා වාචික ක්‍රියා තියෙනවා මානසික ක්‍රියා තියෙනවා හරිද බුදුහාමුදුරුවෝ දේශනා කළේ චේතනහං භික්ඛවේ කම්මං වදාමි කියලා දේශනා කළා හැබැයි ඉතින් නැවතුනේ නැහැ ඊට පස්සේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස තාම කියලා ඉවර නැහැ ඔකට මම ඔව් නැහැ කියලා උත්තර දුන්නේ නැහැ. පින්තුනේ අපිට කර්මයක් බවට පත් වෙන්නේ කර්මයක් බවට පත් වෙන්නේ කයින් කරාටවත් වචනෙන් කිව්වොත් කර්ම වෙන්නේ නැහැ. චේතයිත්වා කම්මං කරෝති. සිතල කරන්න ඕනේ ඒක. with attention. attention එක නැත්නම් කර්ම වෙන්නේ නැහැ. ඒ නිසා කයින් කරයි කියලාම කර්මයක් වෙන්නේ නැහැ. කර්මයක් බවට පත් වෙන්නේ බුදුහම දේශනාගේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා හිතෙන් හිතලා කර්ම කරනවා කොහොමද හිතින් කරන්නත් පුළුවන් කයින් කරන්නත් පුළුවන් වචනෙන් කරන්නත් පුළුවන් මේ මොකෙන් කරත් කර්මයක් වෙන්න නම් සිතල කරන්නට ඕන සිතල නොකරොතින් කර්මයක් වෙන්නේ නැහැ සිතලා සිතින් කර්ම කරන්නත් පුළුවන් සිතින් වචනෙන් කර්මත් කරන්න පුළුවන් සිතලා කයින් කර්ම කරන්නත් පුළුවන් හරිද මොකෙන් කරත් අවධානයෙන් කරන්න ඕන හිතලා කරන්න ඕන නොසිතා දැන් අපි ඇවිදිනකොට නොදෙනවත් සතේ පෑගිල මැරුණාට අපට අකුසලයක් වෙන්නේ නැහැ අපි ඒක හිතලා නෙමෙයි කලේ අපි ඇතැම්මිට කියන දෙයකින් හොඳ හිතින් දෙයක් කෙනෙකුට කියන්නේ ඇතැම්මිට කියන කෙනා වැරදි විදිහට ඒකේ තේරුම් අරගෙන ඇතැම්මිට ලොකු හානියක් කරගන්න පුළුවන් ගිහිල්ලා. නමුත් අපි එහෙම හිතලා නෙමෙයි කිව්වේ ඒක. අපට ඒකෙන් අකුසලයක් අකුසලෙ වෙන්නේ නැහැ. අපි ඇතැම්මිට කෙනෙක් සමගිකන අදහසින් දෙයක් කියනවා. කියන කෙනා වෙන කෙනෙක් අහගෙන ඉඳලා ඒක කේලමක් විදිහට වෙන කෙනෙකුට කියනවා කියලා අපිව බේද කරන්න පුළුවන්. නමුත් අපි කිව්වේ ඒක කේලමක් කියන අදහසින් නෙවෙයි. අපි ඒක කිව්වේ බේද කරන අදහසින් නෙවෙයි. අපට ඒ කර්ම වෙන්නේ නැහැ. එතකොට කයින් ක්‍රියාවක් කරාට විතරක් කර්මය වෙන්නේ නැහැ. ඒක හිතින් කළ කරන දෙයක් වෙන්නට ඕන. වචනෙන් දෙයක් කිව්වට කර්මයක් වෙන්නේ නැහැ. ඒක හිතින් හිතලා කියන්නට ඕන. ඊළඟ ප්‍රශ්නේ තමයි ඇහුවේ මොන කර්මද ප්‍රබල වෙන්නේ කියලා නේ? කයින් කරන එකද, වචනෙන් කරන එකද, මනසින් කරන එකද කියලා. මොකද ප්‍රබලම එක? මනසින් කරන කර්මය තමයි ප්‍රබලම කර්මය වෙන්නේ. මොකද මරණාසන්න මොහොතේ අපට කර්මය වෙන්නේ මනසින් අපි ගන්නෙ මනෝවිඤ්ඤාණයෙන් ගන්නෙ අතීත මරණාසන්න මොහොත විතරක් නෙවෙයි ඇත්තම මේ මොහොතේත් මනෝවිඤ්ඤාණයෙන් අපි ඉන්නේ මොකද මේ මොහොතේ වර්තමාන රූප දකින්න බෑ ඇත්තම අපට වර්තමාන මොහොතේ දැන් මේ පිළිමවාංශේ දැක්කට පිළිමවාංශේ හඳුනාගන්නේ අපි මනසින් හඳුනාගන්න තත්පරේ තාම ශනික වේග මනසට ගිහිල්ලා මනසින් තමයි හඳුනාගන්නේ දැන් මම මේ කියන ශබ්ද ටික හිතන්න එපා සෝත විඤ්ඤාණයෙන් ඇහෙන්නේ කියලා සෝත විඥානයකත් නිරුද්ධ වෙලා ඊළඟ සිතුවිල්ල මේකත් එක්ක අරගෙන මනසට අරගෙන දෙනවා ධම්මාලම්බනයක් විදියට මනෝවිඥාණයෙන් හඳුනගන්නේ මනෝවිඥාණය. අපිට කර්මය බවට පත් වෙන්නේ, අපි ඊළඟ භවයට යන්නේ මෙන්න මේ මනෝවිඤ්ඤාණයෙන්මයි. ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබන්නේ අපි මනෝවිඤ්ඤාණය විදිහට ගත්ත අරමුණක් විදිහටයි ප්‍රතිසන්දියට හේතු වෙන්නේ. ආයි කියන්නේ එක නැවත භවයක් ඇති නොකර ගන්නනේ අපි ඔයක හරිය. නැවත භවයකට නොයන නම් මොකද කරන්න ඕන? ඔය දාන සීල භාවනා කරන එක හොඳයි. දාන සීල භාවනා කරුවොත් වෙන මොකද? පුණ්‍යාවි සංකර රැස් වෙනවා. පුණ්‍යාවි සංකර රැස් වෙනවා. කුසල රැස් වෙනවා. ඔව් දැන් අපි අනිත්‍ය කියලා වචනේ කියනවා. ඇත්තෙන්ම නැවත භවයකට නොයන නම් පුඤ්ඤාවි සංකාර කරාට විතරක් නැවත භවයකට නොගිහිල් ඉන්නේ. පුඤ්ඤාවි සංකාර කරන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. අවිද්‍යා පත්‍ය සංකාරා. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනේය සංකාර තුනම කරන්නේ අවිද්‍යා මත පිහිටලා. අවිද්‍යාවෙන් නික්මෙල කරන සංස්කාර මොකද්ද? ඒක තමයි අපි මේ ධර්ම දේශනා පුරාම අපි විස්තර කළේ. පින්කමක් ගැන හරි හිතලා හිතනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. පින්කම ගැන හිතලා හාමුදුරන්ට දීපු දානය ගැන හාමුදුරෝ ඉන්නවා දීපු දානය තියෙනවා කියලා හිතුවටින් අපි පුණ්‍යාවි සංකාරය මතයි ඉන්නේ. ඒකෙන් සුගතියට යන්න පුළුවන්. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන ඒක සිහි කරනකොට ඒ මොහොතේ ඇති වෙච්ච අරමුණ ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්වටින් අපිට පුණ්‍යාවි සංකාරය ටිකක් රැස් වෙනවා. නමුත් ඊට වඩා අපිට යහපතක් වෙනවා. නැවත භවයකට යෑමෙන් වළක්වනවා අපි. නැවත භවයක ප්‍රතිසන්දි ලබන්න අපි සෝදානමින් ඉන්නේ. අපි යමක් සිහි කරනකොට දැන් gedara සිහි කරනකොටම ඔබතුමියට තේරෙන උදාහරණයක් කියන්න. දැන් gedara මතක් වෙනකොටම, gedara දරුවෙක් ඉන්නවනම් දරුව මතක් වෙනකොටම, වාහනය මතක් වෙනකොටම, ඒ මතක් වෙන කලිනුත් ඒ වාහනේ එතන තිබ්බා මතක් කරලා ඉවරුණාට පස්සෙත් වාහනේ තියෙනවා කියලා හිතුවටින් ඒ සසරේ ඉන්නේ, භවයේ ඉන්නේ. අපි නිවන් දකින්නවා කියලා වචන කියන්න පුළුවන්, අනිත්‍ය කියලා කියන්න පුළුවන්, මම ද අනිත්‍ය මෙනෙහි කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ওই දර්ශනේ ඉන්නවනම් පුඤ්ඤාවි සංකාරයක හිටියත් තාම සසරමේ සංසාර චක්‍රයේ ඉන්නේ අපි. සංසාර චක්‍රයෙන් ඉක්මෝල යන පුළුවන්කම තියෙන්නේ පරිසම්පාදේහි ඒ චක්‍රේ නිදහස් වෙන විදියට හිතුවතින්. ඒ කොහොමද හිතන්නේ? අපි හිතන සිතුවිල්ල ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා නෝනින් දකින්නට ඕන. ඒක විතරයි සසරින් නිදහස් වෙන මාර්ගය. දානමේ පින්කම් කරාට විතරක් නිදහස් වෙන්න බෑ. ඒව තමයි සසර සුගතිගාමී වෙන හේතු වෙනවා. දිව්‍ය ලෝකේ යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. නමුත් සසරින් නිදහස් වෙන නම් නැවත භවයකට නොයන නම් නැවත නූපදින්න නම් මෙන්න මේ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති දන්න හොති කියලා මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අනිත්‍යතාවයේ නුවණින් දකින්න හුරු වෙන්නට ඕන. ඒකට තමයි අපි මුලදීම සඳහන් කළේ දර්ශනය. ඒ දර්ශනය මත ඉඳගෙන හැකි තාක් දුරට අනිත් ඔක්කොම පියවර ටික ටිකෙන් ටික සම්පූර්ණ කරන්න. කලගුණ සැලකීමෙන් පටන් අරන් යෝනිසෝ මනසිකාරයෙන් ආරම්භ කළා, දාන සීල භාවනා සිද්ධ කළා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන මේ ගමන් මගේ මෛත්‍රී භාවනා වඩමින් මේ ධර්ම දේශනා දිගින් දිගටම අහමින් සමතේ දිනු කරමින් ආනාපාන සතිය දිනු කරමින් ටිකෙන් ටික මේ ගමනේ ඉදිරියට යන්නට බලන්න. ඒ මොහොතේ බලමු ඉතින් මේ අනාගතයට ඇති වෙන සංස්කාර ටික අනු. එහෙනම් හේමල් මහත්තයට මොනවද අහන්න තියෙනවද? ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා? නෝනට එහෙම අහන්න තියෙනවා? ඔව් ඇත්තම සති නිමෙත කියන එක ඉතාම වැදගත්. නාසිකග්ගේවා මුක නිමෙත්තේවා වගේ කියලා තියෙන්නේ. නාසිකග්ගේ කියන්නේ නාසයේ කෙළවර හෝ මුඛයේ උඩ කෙළවර කියලා තමයි කියන්නේ. මේ ආශ්‍රිතව නාසයේ මුහුණ අභියස ඒ ආසන්නයේ තමයි Tamanට පහසු තැනක. එක එක පුද්ගලයන්ව වෙනස් වෙනවා ඒක. මුලදී වන්නම් ඇඟිලි දෙක තියලා හුස්ම ගන්න පිට කරන ආකාරයෙන් ඒ ස්පර්ශන ස්ථානයක් ආශ්‍රිතව තියාගන්න පුළුවන්. ඒකට අපි ලොකු බරක් දාන්නේ නැහැ. බරක් දැම්මොත් වෙහෙසක් වෙනවා ඒක. ඊටාම සියුම් විදියට සිහි කිරීම තමයි කරන්නේ. අපි කන්න වැඩේට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. දැන් අපි මේක ගන්නවා තින් ගන්න ගමනොත් සිහිය මෙතන තියෙන්නේ. සිහිය මෙතන තියාගෙන මේක ගන්නවා. සිහිය මේක තියාගෙන කතා කරන්න පුළුවන් අපිට. සිහිය මෙතන තියාගෙන ආනාපානස දෙක කරන්න පුළුවන්. සිහිය මේ ආසිරිතව තියාගෙන අනිත්‍ය වඩන්න පුළුවන්. මුලදී අපි ඇත්තම මෛත්‍රී භානාව වැඩි වීමට ආදී තමයි භාවිත කරන්නේ මේක. අන්තිමට ඉහළට යනකොට කෙලින්ම සිහි කිරීමත් එක්ක සති නිමිත්තත් එක්කම අනිත්‍ය තමයි බලන්න පුළුවන්. කෙලින්ම පරිසම්පාදේ කියන්නේ පංච උපාදාන ස්කන්ධයම ඇතියුම් නැතිවීම සති නිමිත්ත හරහාම බලන්න පුළුවන්. ආරම්භක පියවරේදී අපි එදිනෙදා කරන වැඩවලදී අපි හුරු වෙනවා සති නිමිත්තෙන් කරන්න. ඊට පස්සේ මෛත්‍රී භානාවට හුරු වෙනවා. ඊට පස්සේ ආනාපාන සති භාවනාවක් මේ සති නිමිත්තත් එක කරනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ස්කන්ධ පංචකය ඇතියුම් නැතිවීම සති නිමිත්ත හරහාම බලනවා. ඊට පස්සේ ඇසට ඇති වෙන රූපත් ඒ විදිහට බලනවා. ඇසර රූපයක් පේනවා නම් ඒකත් මේ මොහොතේ හැටි වෙන්නේ නිරුද්ධ වෙන එකක් කියලා සති නිමිත තියාගෙනම බලනවා. ඒ විතරක් නෙවෙයි අපි එදිනෙදා කරන කටයුතු වාහන පදවනකොට, ගෙදර දොලේ වැඩ පර කරනකොට, කෑම බීම සකස් කරනකොට ඒ තැන්වලදී සති නිමිත්තත් එක කරනවා. අපි සති නිමිත්තත් එක ඉන්නවයි කියලා කියන්නේ ඒ මොහොතේ අපේ හිතේ රාග ද්වේෂ නැහැ කියන එක. සති නිමිත්තත් එක ඉන්නවයි කියලා කියන්නේ හරියට රේල් පීරි දෙක උඩට කෝච්චිය තිබ්බා වගේ තමයි. කෝච්චිය වැටි තිබ්බා වගේ තමයි. එක රේල් පිල්ලක් සතිය, අනිත් රේල් පිල්ල ප්‍රඥාවැත්තෙම. ඈ සතිය විතරක් තිබුණොත් එක රේල් පිල්ලක් විතර ඇත්තෙම. ඒ සතියත් එක්කම අපි ටිකෙන් ටික හුරු කරවමින් අනිත්‍යත් බලන්න රේල් පීරි දෙකේම තියාගෙන ජීවිතය යන්න පුළුවන් ලස්සනට. අන්නේ ඒකේ වාරය කාලය ටිකෙන් ටික වැඩි කරගන්න එක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. අපේ ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ මෙන්න මේ සති සහ ප්‍රඥාව දිනු කිරීම. ඒත් එක්කම පහක්ම වැඩෙනවා. ඉන්ද්‍රිය පහම වැඩෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ පහම තමයි සත්බොජ්ජංග කියලා කියන්නේ. ඒ හතම තමයි ආරස්නික මාර්ගය කියලා කියන්නේ. ඒ අටම තමයි සති බෝධිපරිත ධර්ම කියලා කියන්නේ. ඈ 37ක් කියලා ගත්තත් අන්තිමට ඔක දෙහිකට අඩු වෙනවා. සති ප්‍රඥා දෙකෙන් කියනත් පුළුවන්. අන්තිමට බුදුහාම දේශනා කරනවා එකක් වඩනකොට ඔක්කොම වැඩෙනවා කියලා. අන්තිම වඩන තියෙන ප්‍රඥාව. ප්‍රඥාව නැමැති එකම මහා කුඩේ යට අනිත් ඔක්කොම බෝධිපාක්ෂික ධර්ම ටික තියන්න පුළුවන්. දැන් හරියට සිහියෙන් නුවණින් ඉන්නවනම් හැම මොහොතෙම කුසලයේ වැඩෙමින් ඉන්නේ, හැම මොහොතෙම අනිත්‍යතාව බලමින් ඉන්නේ, හැම මොහොතෙම උදේවැය බලමින් ඉන්නේ එකයි. හැම මොහොතෙම සක්කාය දිට්ඨිය නැමැති මහා මුදුන් මුලට පහර දෙමින් ඉන්නේ මහා පොරවකින්. අපේ ප්‍රබලම සංයෝජනේ තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා බුදුහාම දේශනා කරේ එකයි සත්‍ය වියෝ මට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ විකු පරිභජේ කියලා. හිසගිනි ගත්තෙක් වගේ, හුලකින් අනින ලද්දෙක් වගේ ඒ හුල අයින් කරන්න ධර්ම උත්සාහයට වඩා වැඩි වේගයකින් සක්කාය දිට්ඨිය දුරු කරන්න මහන්සි වෙන්න කියලා. ඒ නිසා බුදුහාම දේශනා කළා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක පුද්ගලයාට පිරිනිවන තෙක් සුවසේ වාසය කිරීමටත් මම එකම කාරණේ දේශනා කරන්න කියලා. ඒ මොකද්ද? ස්කන්ධ පංචකය, සමුදය, අත්තංගම, ආස්වාද ආදීනව නිතර නිතර බලන්න කියලා. අන්තිමට මෙනකොට ඕක ඇති වෙනවා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන තමන් කොතනින්ද අල්ලගන්නේ කියලා. හැබැයි කොතන ගියත් මතක තියාගන්න කොයිතරම් අහස උසට නැග ගියාට නැහැ නිහස රැඳෙන්නේ කිව්වා වගේ කලගුණ සැලකීම, යෝනිසෝ මනසිකාරය කියන මෙන්න මේ මහා පොළොව මත පිහිටලා නිතරම ඉන්න. මේ දෙපයින් ඉඳගෙන තමයි අපි අනිත් සියලුම ගුණධම් වෙත ළඟා වෙන්නේ. මෛත්‍රිය මත පිහිටලා, යෝනිසෝ මනසිකාරය මත පිහිටලා ඒ ගුණධම් හැමදාම ටිකෙන් ටික තමන්ගේ ළඟ දිනු වෙන්නට ඕන මේ ගමන යද්දී. ඒ අතර තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනට ඕන. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම එන්නෙන්නම දිනු වෙනට ඕන. මේක තමයි අපේ සැබෑ දායාදය. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙනෙක් මුණ ගැහුණු ගමම මොකද්ද? බුදුහාමර බලන්නේ. ඕකනේ කොච්චර නම් මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කළද කියලා යාගේ මනසටම ફોકસ කරලා බලනවා. එතනින් තමයි පටන් ගන්න. යා මේ සසරන ගමනේදී කොච්චර නම් මෙයා ඉන්ද්‍රිය ධර්ම දිනු කළද කියලා බලන්න. ඒ නිසා අපටත් වෙනතුනේ මේ ජීවිත කාලයේ උපරිම වශයෙන් වෙන මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරන්න හැකි තාක් උත්සාහ කරන හැම මොහොතකම. ඒ සඳහා කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍යයි. ධර්ම ශ්‍රවණ අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. ධර්මානුධර්ම ප්‍රතිපදා අවශ්‍යයි. මේ හතර නිතරම අපේ තියෙනට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එනිසා සති නිමිතගෙන ගිතාම වැඩගත්. මුලදී ටිකක් අමාරුයි කලක් යනකම්. නමුත් ටිකෙන් ටික හුරු වෙනකොට ඒක ඉතාම සුවදායි අරමුණක් බාටපත් වෙනවා තමන්ට. ඉතාම සතුටක් දැනෙනවා සති නිමෙත්තක් එක ඉන්නකොට. ඒ කියන්නේ තමන්ට ඇත්තම කෙලස් නැහැ කියන එක ඒකයි. ඒ මොහොතට රාග දේශ නැහැ කියන එක. තමන් දක්ෂ ගුණවතින් මෝහයක් නැති වෙන විදිහට හිත තියන්න පුළුවන් ඒත් එක. කෙලිමණිතතාවයට මෙනෙහි කරවතින් හේතුඵල ධාමයේ සමුදේවය දකින හුරුනොතින් ටිකෙන් ටික අනිත්‍යතාවයත් මෙනෙහි කරනවා. ටිකෙන් ටික අර අතීතයට අනාගතයට යන ගතිය අඩු වෙනවා. අර දැක්කයෙන් පස්සේ ඉතුරු වෙන ගතිය අඩු වෙනවා ටිකෙන් ටික. කෙනෙක් බැන්න කියලා හරි රාගෙන් වැළුණ කියලා හරි එන ගතිය එන්න එනම තමයි අඩු වෙනවා. සිහි කරනකොටම සිද්ධිය සිහි කරන්න පුළුවන්. රාග දේශ නැති විදිහට සිහි කරන්න පුළුවන්. දැන් අපි සිහි කරන්නේම බොහෝ දේවල් රාග දේශ සහිතව. හොඳ අරමුණක් නම් රාගෙන් ඇලෙනවා. ගැටෙන අරමුණක් නම් දේශයෙන් තමයි සිහි කරන්නේ අපි. ඒ නිසා සිහි කරන්න පුළුවන් රාග දේශ නැති විදිහට සිහි කරන්න පුළුවන් ඉදිරි හිත දිනු කිරීමයි අපි කරන්නේ මේ සති නිමෙත පුහුණු කිරීමත් එක්ක. ප්‍රශ්න ගොතහන තියෙනවද? බොහෝ වේලාවක් ධර්මශ්‍රවණය කළා. ඉතින් අද දින විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මයෙන් නිශාන්ත ගිරාකොඩි මහත්මයා තමන්ගේ දමිතු පුතුණුවන්ට ආශිර්වාද කරන්නත්, ඒ වගේම පියතුමාට සෙත්පතන්නත්, මියගිය මෑණියන්ට, මැණිකේ ඊළඟ කෝන් මාතාවට, බණ්ඩාර මැණිකේ ඊළඟ කෝන් මාතාවට පුණ්‍යානුමෝදනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිනතුණු උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් අද විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වුණේ බණ්ඩාර මැණිකේ ඊළඟ කෝන් මාතාවට මේ පුණ්‍යානුමෝදනා සිදු වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාම නමින් මිය ගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ සියලුම ඥාති හොද මේ පින් අනුමෝදන්ව එයත්ගේ සසර ජීවිතය සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින් සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දිනමත් අපේ රට දැ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. එවාගේ මේ ලබන මාසෙට උපන්දිනේ සමරන දමිතු පුතුණුවන්ට හොඳට ඉගෙන කියාගෙන ලෝකෙට වැඩෙද්දී හොඳ දරුවෙකු වීමට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස්කරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ හේතුවෙන් පිනතුනි හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා අන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.